संसार सारोग विनीत निसं सन्नीत सातं सुचिसार दिसं संधीर खं स्वन्न तनुंपलासं සංලාපදේසින් පනමේ විසාසම් සංසාභිගං කේවලමෝහනාසම් සන්නාහකන්මාරරණේ විසේසම් සංසේවිතං දාසි මුදාරහාසං සංහාර ධම්මං පනමේ සදාසං සන්දාස ගන්නා සිත පාපනාසං සන්නාපදං සිංහත ගෝර පාසම් සම්පාරගාමින් සුචිසාර වාසම් සංවාර සංගම් පනමේ රසාසම් සසර සැඩසායුර නවතා නිවන් වැඩ තැතිර නැනැති දිරිමත් රං පසක් ලෙද නිතර දිලෙන තුම් සදහම් දෙසන ලද වැතිර වදිමි මගේ සම්බුදු මහිමි සඳ සැකතැන් දුරු කරන එලෙසින් මෝනසන යුදෙදුම් ලෙසින් මර යුදයෙහි දිවි රකින ඇසුරින් සතුට දෙන කෙලෙසුන් ඇති නසන වඳිනෙම් බැතින් සිරේ සදහම් මිනි පහන සග සැප දෙන නැසිය යුතු පවු හැම නසන බව දෙමි සුනු විසුනු කර නිති ගුණ පුරන ලත් සැප දමා පර තෙර වෙත නෙත් යොමන වඳිනෙම් නිතිපතා තින් සරු මහා සංගන සමන්තා චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්දම්මං මුනි රාජස්ස සුනන්තු සංග මොක්කදම් ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දං නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දංස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දංස අවිද්‍යා භික්ඛවේ පුම්බංගමා කුසලානං ධම්මානං සමාපත්තියා අන්වදේව අහිරිකං අනොත්තම්පං විඤ්ඤාචකෝ භික්ඛවේ පුම්බංගමා කුසලානං ධම්මානං සමාපත්තියා අන්වදේව හිරොත්තම්පන්ති ගෞරවණීය මහා සංඝරත්නය අවසරයි සෙනෙහවත් වාසනාවන්ත පින්නතුනි මරිනොවැලෙහි සම්බුදාලෝක බෞද්ධ විහාරස්ථානයේහි මාසිකව සිදු කෙරෙන සීල සමාදානයේහි අද මේ 2017 වර්ෂයේහි ආරම්භක පොහොය දුරුතුපොන් පොහොදා තිං සීල සමාදන් වෙච්ච මේ පිනුතුන් වෙනුවෙන් පැවැත්වෙන ධර්ම දේශනාව ධර්ම සාකච්ඡාව පැවැත්වීමටයි බලාපොරොත්තු වන්නේ. අද අප සාකච්ඡා කරන්න බලාපොරොත්තු වන්නේ බුදු දහමේ සඳහන් ඉතාම වැදගත් මාතෘකාවකට අදාළව කරුණු රැසක් අප සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් පින්නතුන් අවධානයෙන් හිටියොත් ඔබට යම් කිසි දෙයක් මෙතනින් ඉගෙන ගන්න පුළුවන් වෙයි. ඉතින් අප ධර්ම දේශනා කරනකොට ලක්ෂණය තමයි සාමාන්‍යයෙන් අපි දන්න සරල කාරණේ ඉඳලා ටිකෙන් ටික ගැඹුරට අපි කරුණු සාකච්ඡා කරනවා. තෙන් සමහර විට ආරම්භයේ කරුණු සාකච්ඡා කරනකොට පිනුතුන ගවදානෙයි මෙහෙ මොකද අපි දන්න දේම තමයි ඔය කියන්නේ කියලා. නමුත් පිනුතුනි ගැඹුරට යනකොට තේරෙනවා අපි දන්න දේට වඩා වෙනස් දේකුත් මේ අතරේ තියෙන බවකට වැටහෙනවා. එහෙම වැටහෙන්නේ Taman හොඳට මුල ඉඳන් අග දක්වාම අවධානයෙන් ඇහුවොතින්. පිනුතුනි අපි බොහෝ විට එකම ධර්ම කාරණා නැවත නැවතත් අහනවා. දැන් අපි උදාහරණයක් ඇටියට මෛත්‍රී භාවනාව ගැන අහනවානේ. මෛත්‍රී භාවනාව ගැන අපි ධර්ම දේශනාවලට කීවතාවක් විතර අහලද? එතැන් විට 10 වතාවක්, 20 වතාවක්, 50 වතාවක් විතර අහලදී. නමුත් පිළිතුනේ අපි අහන දේ ඒ අහපු දේ පිළිපැදීම තුලින් ලැබෙන ප්‍රතිඵලය අතරේ ලොකු වෙනසක් තියෙනවා. අහනකොටම අපිට හිතෙන්නේ ආ ඔය අපි දන්න දේ නෝයි කියන්නේ කියලා අපිට හිතෙන්නේ. නමුත් පින්නතුනේ ඒක අඛණ්ඩව මාසයක් දෙකක් මාස හයක් අවුරුද්දක් අඩු ගානේ දවසර විනාඩි 15ක් 20ක් එක දිගට තමන් කායක කරවතින් තමන්ට දැනෙනවා තමන්ගේ අහපු දෙයට වඩා මහා ආනිසංස තියෙන දෙයක් බව තමන්ට දැනෙනවා. ඉතින් අපිට බොහෝ විට අපේ ධර්ම මාර්ගයේ ඉදිරියට යන්නට ලොකු ගැටලුවක් වෙලා තියෙන්නේ අපේ දැනුම. දැනුම වැඩි වෙන්න අපි ඒක දැනුමක් බවට පත් කරගන්නවා විතරයි. ඇතැම් විට ධර්ම සාකච්ඡාවලදී අපි බොහොම ගැඹුරින් තර්ක විතර්ක හැමත් කරනවා. නමුත් අවසානයේ තමන්ම කල්පනා කරලා බලන්න එයින් තමන් කොච්චර තරම් දේවල් ජීවිතයට පුරුදු පුහුණු කරනවාද කියලා. කෙනෙකුට කියන්න පුළුවන් අපි ස්වාමීන් වහන්සේට සලකනවා, අපි දන් දෙනවා, ඉතින් හැම පොයටම සිල් ගන්නවා නේද කියලා සමහර කෙනෙකුට හිතෙන්න පුළුවන්. නමුත් පින්නතුනේ තමන් කල්පනා කරලා බලන්න තමන් ජීවිතයේ අනිත් කන්න දේවලුත් එක්ක තමන් ජීවිතයේ යම් සිද්ධියකින් ප්‍රතිඵල ලැබලා තියෙනවනම් ඔබ අධ්‍යාපන ඉලක්ක කරා ගිහිල්ලා තියෙනවා. උපාධි ලබන්නේ නැති, පශ්චාත් උපාධි ලබන්නේ නැති, ඇතැම් විටත් වෙනහිල උපාධි ලබන්නේ නැති, ඔබ රැකියාවක් අඛණ්ඩව කළා ලොකු වැටුපක් උපයන්නේ නැති, ඔබට කියලා ගයක් ඔබ අත්පත් කරගන්නේ නැති, දරුවෙක්ගේ අධ්‍යාපනය සාර්ථක කරන්නේ නැති බලන්න පින්නතුනි ඒ කාරණාවලදී ඔබ කටයුතු කරේ මාසෙක දවසක්ද? සතියේ දවසක්ද? හොඳට කල්පනා කරලා බලන්න ඒ යම් කිසි දෙයකින් ප්‍රතිඵල ලැබුණා නම් ලැබුණේ කොහොමද? අඛණ්ඩව නොකඩවා දිනපතාම අවුරුදු 5, 10, 15, 20 එක දිගට වැඩ කළා. ඒ කිරීමේ ප්‍රතිඵල තමයි ඔබ භුක්ති විඳින්නේ. ඔබේ දරුවා හොඳට අධ්‍යාපනය ලැබුවා නම්, ඔබ උපාධියක් ලැබුවා නම්, ඔබට කියලා විශාල ධනයක් උපයාගත්තා නම්, ඒ හැම දෙයකම පිටුපස්සේ තියෙන ලක්ෂණය තමයි දිගු කලක කැපවීමක ප්‍රතිඵලයක්. ඔබ රැකියාවක් කරන කෙනෙක් නම් ඔබ ඇතැම් විට අඛණ්ඩව එක දිගට එකම වෙලාවට අවදි වෙලා ඒ රැකියාවට ඔබ යනවා හැමදාම. දැන් අපටත් සිහිපත් වෙනවා, අපි ඇතැම් විට ලංකාව වින කාලේ නොයෙක් විදේ වෘත්තිවල හිටියා. ඇතැම් විට අවුරුදු 15 18 වැඩ කළා. සමහර රැකියා තුන අවුරුදු 6 7 එක දිගටම මැෂින් එකේ අස්සම් කරන්න තියෙනවා. වෙලාවට යනවා. පොඩ්ඩක් හරක් වෙච්ච ගාම එක්ක ෂෝට් ලිව් නැත්නම් හාස්ටි වැටෙනවා. උදේ අවදි වෙච්ච මොහොතේ පටන්ම අර වෙලාවට ගිහිල්ලා මැෂින් අස්සම් කරනකන් ලොකු මානසික පීඩනයක් තියෙනවා. ඇතැම් විට බස් දෙකක විතර ගිහිල්ලා තමයි ඒ වැඩ කරන තැනට යන්නේ. ඉතින් උදේ පාන්දර නැගිටලා ඒ වගේ කැපවීමක් කළා තමයි ඇතැම් විට ඒ රැකියාවෙන් යම් කිසි දෙයක් උපයනවා නම් කියන්නේ. ඉතින් අපි කාගේ ජීවිතවල හැමයි. පිනුතුනි කල්පනා කරලා බලන්න ඒ දක්වන කැපවීම අපි ධර්මයේ ළඟදී කොච්චර කැපවීමක් දක්වනවද කියලා. හොඳට අවධානයෙන් බලන්න. එතකොට ධර්මයේ හැසිරෙන සමහර අය කියන්නේ දැන් මෙච්චර අපි හැසිරෙනවා බලන්න ඉතින් අපට මානසික සුවයක් නැහැ, කරදර වැඩි, ගැටලු වැඩි කියලා මේ හිතන්නේ. නමුත් එහෙම දැනෙනවා නම් පිනුතුනි කියන්නේ තමන්ගේ ජීවිතවල මේ කායපත්තේ කිරියම අඩුවක් තියෙන. එනිසා මේකට කැප වුණොත් පින්නතුනි අනිත් දෙයකට කැප වෙන ප්‍රමාණයට වඩා අඩු ප්‍රමාණයකින් අපට මේකෙන් ප්‍රතිඵල ලබා ගන්න පුළුවන්. බුදුරජාණන් වහන්සේගේ කාලයේ සමහර අන්‍ය ආගමික අය කරපු දෝෂාරෝපණයක් තමයි බුදුරජාණන් වහන්සේගෙන්. බුදුරජාණන් වහන්සේ ඔබ වහන්සේ මේ මිනිසුන්ට ඉක්මනට ප්‍රතිඵල ගන්න තියෙන අධ්‍යාපනය, ගොවිතැන, වෙනත් රැකියා ආදී මිනිසු මුදවලා මේ බොහෝ දිගු කලක් ප්‍රතිඵල ලැබෙන මේ ධර්මයේ හැසිරෙන බණ භාවනා කරන්න කියලා වහන්සේ යොමු කරනවා කියලා. බුදුරජාණන් වහන්සේ මොකද දේශනා කරේ? උන්වහන්සේ ඊටාම පැහැදිලිව දේශනා කළා වෙනත් හැම දෙයක් කරනට වඩා ඉක්මනින්ම ප්‍රතිඵල ලැබෙන දේ තමයි ධර්මයේ හැසිරීම කියලා. හැබැයි ඒකට අපි පූර්ණ කාලිනව කැප වෙන්නට ඕන. ඒ කැපෙච්ච ප්‍රමාණයට අපට ආනිසංස ලැබෙනවා. ධර්මයේ සඳහන් වෙනවා මණ්ඩතේය මිදම් භික්ඛවේ බ්‍රහ්මචරියං කියලා. හරියට මේ ශාසන බමසර කියන එක හරියට බඩගිනි වෙච්ච පිපාසිත කෙනෙකුට හරියට නීවදයක් දෙනවා වගේ කියලා. අනිත් හැම දෙයක්ම අපි කරන දේවල් හරියට බඩගින්නේ ඉන්න වෙලාවට හරියට වී ටිකක් දෙනවා වගේ. බඩගින්නේ හිටිය වෙලාවට වී ටිකක් දුන්නාම කොහොමද වෙන්නේ? වී කන්න පුළුවන්ද? වී ටික කොටන්න ඕන, පොලන්න ඕන, ඊට පස්සේ හාල් ටික හදනවා. හාල් කන්න පුළුවන්ද? ඊට පස්සේ අය හාල් ලිපේ තියන ඕන වතුර තියලා. මත් විතරක් කන්න පුළුවන්ද? ඒ බැහි වෑංජන හදන්න ඕන. එළවලු නිකන් මේනේ උට තව මිරිස් එහෙම දාන ඕන. කොච්චර සටනක් කළද කෑමක් අපි හදාගන්නේ. පින්නතුනි අන්න එවැනි ලෝකයකට මේ ධර්මය කියලා කියන්නේ පිපාසිත කෙනෙකුට, කුසගින්නෙන් ඉන්න කෙනෙකුට හරියට මේ වදියක් දුන්නොත් ඒක හොදන්න කියලාවත්, උයන්න කියලාවත්, කොලන්න කියලාවත් දෙයක් නැහැ. ඕන පැත්තකින් කඩලා දාගන්න පුළුවන්. මේ ශාසන බ්‍රහ්මචාරිවත් පින්නතුනි හැම දෙයක්. ඒ නිසා මේකේ ආස්වාදය ලැබෙන්න බුදුරජාණන් වහන්සේ කෙරෙහි ලොකු ශ්‍රද්ධාවක් ඇති වෙනවා. උන්වහන්සේගේ සම්මා සම්බුද්ධත්වයේ පිළිඳ ලොකු ප්‍රසාදයක් ඇති වෙනවා. ඒ විතරක් නෙවෙයි ධර්මයේ ස්වකහාදාදී ගුණ ගැන ලොකු ගෞරවයක්, විශ්වසනීයත්වයක් ඇති වෙනවා. ඒ විතරක් නෙවෙයි මෙතරම් වටිනා ධහමක් වසර දහස් ගණනක් අඛණ්ඩව ජීවිත පරිත්‍යාගයෙන් රැකගෙන ආපු මහා සංඝයා කෙරෙහි පුදුම විදිහේ ගෞරවයක් ඇති වෙනවා. ඒ ධර්මයට තමන් ළඟා වෙන්න තමයි ඒක ඇති වෙන්නේ. දැන් මේ පිනතු නහලදී සරියුත් හාඳුරු ගැන, සරියුත් හාඳුරන්ට මුලින්ම ධර්මයේ ලබා දීපු ඒ අසජ හාඳුරු ගැන කරපු කෘතඥතාව ගැන මේ පිනතු නහල තියෙනවනේ. අපි බණවලට නොයි පිට කියලා තියෙනවා. උන්වහන්සේට මුලින්ම බණ කියලා සෝවාන් වෙච්ච මළු පින්නපු දැන් සරියුත් හාඳුරු කියන්නේ බුදුරජාණන් වහන්සේට විතරේ ප්‍රඥාවෙන් දෙවි වෙන්නේ. දෙවෙනි බුදුරජාණන් වහන්සේ වගේ. ඒ වගේ උත්තමයේ Tamanter ධර්මයේ කියා දීපු අසජ හාඳුරු කෙරෙහි අපමණ ගෞරවයක් දැක්වුවා. පින්නතුනි මේ ධර්මයට නැඹුරු වෙන්න ඒ ධහම උරුම කළ දීපු අය ගැන ලොකු ගෞරවයක් ඇති වෙනවා. සමහර ඇත්තන් ධහම් ටිකක් දැනගන්නකොට ඇතැමිට ලොකු ආඩම්බරකමකුත් ඇති වෙනවා. ඇතැමිට හාමුදුරන්ටත් වඩා දන්නවා කියලා අදහසක් ඇති වෙනවා. හාමුදුරන්ට වඩා දන්න වෙන පුළුවන්, ඒකට කමන්නේ නැහැ. නමුත් පින්නතුනි ඒ ගෞරවය අපේ අඩුවක් වෙන්නේ නැහැ. මේ පින්නතුන් දන්නවා මෑත කාලේ ලෝකේ හිටියේ SN ගෝයෙන්කා තුමා ගැන. ඉන්දියාවේ හිටියේ ගුරුමේ කියලා ඉගෙනගත්තෝ එතුමා තමයි මෑත කාලයේ බෞද්ධ භාවනා ක්‍රම ලෝකෙට අරන් යෑමේ ප්‍රමුඛත්වයක් දරපු කෙනෙක්. විපස්සනා භාවනා මධ්‍යස්ථාන පිළිබඳව රටවල 150කට වඩා එතුමාගේ භාවනා මධ්‍යස්ථාන තියෙනවා. එතුමාගේ චරිතය ගැන ඔබ කියවලා බලන්න. එතුමා කරපු පින්කම් ගැන බලන්න. ස්වාමීන් වහන්සේට කොයිතරම් ගෞරවයකින් කටයුතු කළාද කියලා. ඇතැම් විට එතුමාගේ ළඟ ස්වාමීන් වහන්සේලා භාවනා ඉගෙනගෙන තියෙනවා. ඒ උනත් ඒ සංඝ ගෞරවය කියන එක උපරිම තියාගත්තා. එතුමා භාවනා ඉගෙනගත්තේ බුරුමෙන්. බුරුමේ තියෙන ලොකුම චෛත්‍ය වගේ චෛත්‍යයක් ඉන්දියාවේ හැදුවා. කොහෙන්ද එතුමා කියලා කියන හුඟක් ධනවත් කෙනෙක්. එතුමාට ඒ බුරුමේ තියෙන රැන්ගුණ චෛත්‍ය වගේ දෙගුණක චෛත්‍යයක් හදන්න තිබුණ විශාලත්වයෙන්. නමුත් උන්වහන්සේම ගද කරේ. Taman ධර්මයේ ඉගෙනගත්තු බුරුමේට ගෞරවයක් වශයෙන් ඒ රැන්ගුණ චෛත්‍යට වඩා පොඩක් අඩුවෙන් තමයි හැදුවේ චෛත්‍යය. ඒ තරම් කෘතඥතාවයක් දැක්කෝ. පින්නතුනි මේක තමයි ධර්මයේ තුලදී අපි ඇති වෙන නිහතමානී බව. ධර්මයෙන් ගැඹුරට යන්නේ නැහැ. තෙරුවන ගැන අපමණ ශ්‍රද්ධාවක් ඇති වෙනවා. දැන් මේ පින්නතුන් අහලා ඇති අපි නිතර කියන සූත්‍රයක් තමයි හත්තිගාම උග්ග කියන සූත්‍රය. ඒ හත්තිගාම උග්ග බෘහපතිය ගැන තියෙන සුවිශේෂ ලක්ෂණ හතක් ගැන සඳහන් වෙනවා. එක එක ලක්ෂණයක් තමයි. එතුමා ස්වාමීන් වහන්සේලට දානය බෙදනකොට දානයක් පූජා කරනවා නම් ඒ දානේ පූජා කරන්න දවසට කලින් දවසේ ඇතැම් දෙවිවරු ඇවිල්ලා මේ සිටුමත් එක්ක කතා කරනවා ගෘහපතියත් එක්ක. මෙයා දෙවියොත් එක්ක සම්මතත්වෙච්ච මේ කෙනෙක්. ඇවිල්ලා කතා කළේ කියන මොකද්ද? ඔබරයට දානේ පූජා කරනකොට වඩින ස්වාමීන් වහන්සේලා මෙන්න මේ වගේ ස්වාමීන් වහන්සේලා හිතන්න අහවල් ස්වාමීන් වහන්සේනෝ ඒ හාමුදුරුවෝ රහතන් වහන්සේ කෙනෙක්. අහවල් හාමුදුරුවෝ අනාගාමී කෙනෙක්. අහවල් හාමුදුරුවෝ සකදාගාමී කෙනෙක්. අහවල් හාමුදුරුවෝ සෝවාන් කෙනෙක්. අහවල් හාමුදුරුවෝ කෘතඥ සිල්වත් කෙනෙක්. අහවල් හාමුදුරුවෝ දුස්සීල කෙනෙක් කියලා හෙට දවසේ දානෙට වඩින ස්වාමීන් වහන්සේලා ගැන අද දවසේ රාත්‍රිය ඇවිල්ලා දෙවිවරු මේ ගෘහපතියාට විස්තර කියනවා. දැන් සාමාන්‍ය මේ වෙනතුන්ට එහෙම එහෙම ආරංචි වුණොත් මොකද වෙන්නේ? අර වැඩිපුර ගුණ තියෙන අය ගැන වැඩිපුර ගෞරවයක් වැඩිපුර දාන බෙදායි දෙමිට වළඳන්නත් බැරි විදිහටනේ. පින්නතුනි මේ ගෘහපතිතුමාගේ ආශ්චර්යවත් ලක්ෂණයක් මොකද්ද? අර වඩින ස්වාමීන් වහන්සේලාගේ ආධ්‍යාත්ම ගුණය ගැන උපරිම දැනගෙන දාන බෙදන කොට බෙදන්නේ කොහමද? හැම දිනාටම සමානව බෙදන්නේ. දාන බෙදන කොට මූණ දිහා නෙමෙයි බලන්නේ, පාත්‍රය දිහා බලන්නේ. පාත්‍රයට අවශ්‍ය දේ බෙදන්නේ මූණ බලලා නෙවෙයි බෙදන්නේ. මේ ගෘහපතිතුමා කොයි වගේ පුද්ගලයෙක්ද? සාමාන්‍ය අපි වගේ කෙනෙක්ද? මේ ගෘහපතිය කියලා කියන්නේ පින්නතුන ඔහු සඳහන් කරන ඔහුගේ ලක්ෂණ හතක් ගැන. එක ලක්ෂණයක් තමයි මේක. ඔව අන්තිම ලක්ෂණය හැටියට කියනවා. බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාන කලින් මම මිය ගියොතින් එමිය ගියපු දවසට බුදුරජාණන් වහන්සේ මං ගැන විස්තරයක් කරනවා. මොකද විස්තරේ? වික්ෂුන් වහන්සේලා රැස් කළේ ගන්න මං ගැන කතාවක් පවත්වන. මොකද ඒ කතාව? මහණෙනි අද මේ මිය ගිහිල්ලා ඉන්න ගෘහපතිතුමා නැවත කාම ලෝකයට යන කෙනෙක් නෙවෙයි කියලා. මොකද්ද මේ කියන්නේ? නැවත කාම ලෝකයට එන්නේ නැහැ කියලා කියන්නේ නෙමෙයි. මෙයා අනාගාමී කෙනෙක් නෙමෙයි. කාම ලෝකයට එන්නේ නැති අනාගාමී කෙනෙක්. සෝවාන් කෙනෙක් වෙනවා. නැවතෙනවා. සකදාගාමී කෙනා වරක් එනවා. අනාගාමී කෙනා නැවත කාම ලෝකෙට එන්නේ නැහැ. මරණයෙන් පස්සේ ඉපදින බ්‍රහ්ම ලෝකයේදී මනිත් මාර්ග ඵල ලැබලා රහත් වෙල පිරිනම් පානවා. එහෙම අනාගාමී කෙනෙක් තමයි මේ හැසිරෙන්නේ. නිකන් කෙනෙක් නෙවෙයි. හිතන්නේ පො ධර්මයේ දන්නේ නැතුව මෝඩකමට කියලා. පින්නතුනි ධර්මයෙන් ඉහළට යන්න මෙන්න මේක තමයි අපේ තියෙන ශික්ෂණය. මේ ශික්ෂණය ඇතිවීම තමයි අපි ධර්මයෙන් හරි ප්‍රතිඵල ලැබෙනවද කියලා තමන්ටම තමන් ගැන බලන්න පුළුවන් ලක්ෂණය. අපි බොහෝ විට ධර්ම මාර්ගයේ හැසිරෙනකොට නිතර බලන්නේ අනිත්‍යයෙන් ಗುಣගතන. හුඟක් දන් දෙන කෙනෙක් නම් බලාපොරොත්තු වෙනවා හාමුදුරුවෝ මං ගැන ලොකු ಗುಣගතනයක් කරයි කියලා බලාපොරොත්තු වෙනවා. සිල් රැකගෙන කෙනෙක් නම් පින්කමකට මෙයාමවම කියයි අපි සිල් ගන්නයි කියලා කියයි හාමුදුරුවෝ කියලා කාටවත් ඇහෙන කියයි කියලා. එතැන්මිට අපි බලාපොරොත්තු වෙනවා. නමුත් පින්තුනි ඊට වඩා ගැඹුරට ගිය අවබෝධයක් ධර්මයේ හැසිරෙනකොට අපේ ළඟ තියෙනවා. මොකද අවබෝධය තමන්ට තමන්ගේ අභ්‍යන්තරේම ලොකු සතුටක් ඇති වෙනවා. මුළු ලෝකෙම මිනිස්සු ඇවිල්ලා තමන් වේදිකාවක තියලා මාස ගානක් තමන් ගැන ගුණ කතන කරනට වඩා තමන්ගේ අභ්‍යන්තරයෙන් නිරාමිස ප්‍රීතියක් හටගන්නවා තමන් මේ හැසිරෙන ධර්මය පිළිබඳව. අනිත් අය තමන් ගැන වර්ණනා ප්‍රශංසා නොකරන තරමට තමන් කැමති. අනිත් අය තමන් නොසලකා හරින තරමට කැමති. ඒ තරමට ඒ මොහොතෙත් එයාට බණ භාවනාවක් කරන්න සමත කමඨහනක විදර්ශනා කමඨහනක ඉන්න යාට අවස්ථාව. යන් නිතරම විවේකයට කැමති. අනිත් දෙනා නිතරම උත්සාහ කරන්නේ අනිත් ඇත්ත එක්ක කතා බහ කළා තොරතුරු වහලා සතුට වෙන තමයි බලන්නේ. ඒක වරදක්ම නෙවෙයි. නමුත් වෙනතුනි ආධ්‍යාත්මිකව අපේ ගැඹුරට යන්න යන්න අපේ ලක්ෂණය තමයි අනිත් අය නොසලකා ඉන්න තරමට අනිත් අයගෙන් වෙන් වෙලා ඉන්න තරමට තමන්ගේ සතුට වැඩි වෙනවා. දැන් අපි සතුට තියෙන පිරිසක් එක්ක ඉන්න ඕන නැත්නම් අඩු ගානේ දුරකතනේ හරි පරිගණකේ හරි තියෙන්න ඕන. එහෙම වුණොත් තමයි දැන් අපි සතුට වෙන්නේ. නමුත් වෙනතුනේ ඒව නැතුව තමන් තනියම ඉන්නකොට තමන්ගේ චරිතය ගැනම හිතලා තමන්ගේ සිත ගැනම මෙනෙහි කළා තමන්ගේ අඩු වෙච්ච කෙලස් ගැන වැඩ කරපු ගුණධම් ගැන වඩපු භාවනා ගැන තමන්ට හිතලා සතුට වෙන්න පුළුවන් නම් ඒක තමයි සැබෑ ජීවිතේ බවට පත් වෙන්නේ. ඉතින් වෙනතුනේ ඒ ධම්ම මගේ අපේ ජීවිතේට අතිශය වැදගත් මාතෘකාවක් යටතේ අද අප කරුණ සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ පුළුවන් තරම් අවධානයෙන් අහන නිදේ අය අවදියෙන් හිටියත් තේරුම් ගන්න අමාරු කාරණයක් මේකේ. ඉතින් නිදාගත්තොත් කොහොමවත් බැරි වෙනොයි. නිින්ද යනවා නම් හිටගෙන හරි ඉන්න කමන්නේ. ඉරියව් මාරු කරන්න කමන්නේ. අවදියෙන් හිටියත් අමාරුයි මේක තේරුම් ගන්න. ඒ තරම් ගැඹුරට අපි සාකච්ඡා කරනවා. තින්න තුනේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා අපේ ළඟ ඇතිවන ප්‍රධාන කෙලෙස් පිළිබඳව. අපේ හිතේ ලක්ෂණ පැහැර ගන්න අපේ සිතේ තියෙන පිරිසිදු බව පැහැර ගන්න කෙලෙස් මූලික කෙලෙස් මූලයන් තියෙනවා. අකුසල මූලයන් බුදුහාමර දේශනා කරනවා තීනිමානි භික්ඛවේ අකුසල මූලානි ලෝභ අකුසල මූලං දෝස අකුසල මූලං මොහ අකුසල මූලං. ලෝභය අකුසල මූලයක්, ද්වේෂය අකුසල මූලයක්, මොහය අකුසල මූලයක් කියලා. ලෝභය කියන්නේ පින්නතුනි අපි ඇස් කන්න ආසාදී ඉන්ද්‍රිය වලට යම් දෙයක් ලබනකොට ඒ ලබන දේ ප්‍රිය අරමුණක් නම් ඒ වගේම මේ ප්‍රිය අරමුණ ගැන අපි බලන්නේ අයමිසව මනසකාරයෙන් නම් අන්න ඒ දකින ප්‍රිය අරමුණ ගැන අපට ඇලීමක් කැමැත්තක් නැවත නැවත අත්පත් කර ගැනීමක් අපට උවමනාවක් ඇති වෙනවා. මේකට තමයි ලෝභය කියලා කියන්නේ. මේකට ලෝභය කියනවා නැත්තම් අපි ආසාව කියනවා, බැඳීම කියනවා, රාගය කියනවා, කාමය කියනවා, නොයෙක් විදිහේ නම් වලින් මේක සඳහන් වෙනවා. ඊළඟට ద్వේෂය. ద్వේෂය කියලා කියන්නේ පිනුතුනේ අපේ ඇස කන නාසය ආදී ඉන්ද්‍රිය වලට ලැබෙන රූප ශබ්ද ආදී පිළිබඳව අපි අකමැති බවක්, අකමැති දේවල් එළඹෙනකොට අන්නේ අකමැති දේත් එක්කම අපි බලන්නේ අනුවනින්නම් අයෝනිසෝ මනසිකාරෙන්නම් අන්න ඒ අවස්ථාවේ හිතේ ගැටීමක්, විරසක බවක් ඇති වෙනවා. ඒක පුද්ගලයන් පිළිබඳ වෙන්න පුළුවන්, ද්‍රව්‍ය පිළිබඳ වෙන්න පුළුවන්, අරමුණක් ගැන වෙන්න පුළුවන්, ඇතැමිට තමන්ගේම ශරීරය ගැන වෙන්න පුළුවන්. ඇතැමිට කොණ්ඩේ පීරනෝ පීරනෝ කොණ්ඩේ තමන් කැමති විදිහට තියෙන්නේ. නැත්තම් කොණ්ඩේ ලස්සනට තියාගන්න හදනවා හදනවා, ඉතින් කැමති විදිහට තියාගන්න බෑ. ඉතින් තමන්ටම කියන් තියනවා. ඇතැමිට ශරීරයේ පිරිසුදු කරනවා කන්නෝ, නමුත් ඒක විදිහට තියාගන්න බෑ. ඇතැමිට ශරීරයේ කොණ්ඩේ අමාරුවක් හරි මොකක් හරි ආබාධයක් තියෙන එකට තෙල් ගානවා, බෙහෙත් කරනවා කරනවා, තමන්ට සනීපයක් නෑ. එතකොට තමන්ගේ ශරීරය ගැනම වුණත් මේ විරසක බව තමන්ට ඇති වෙන්න පුළුවන්. ඒක අනුවණින් මෙනෙහි කළොත් ඒ ඇතිවන වේදනාව ස්පර්ශයෙන් ඇතිවෙච්ච වේදනාවක්, ඒ වගේම මේ වේදනාව ඒ මොහොතේ හටගෙන නිරුද්ධ වෙන වේදනාවක් කියලා අපි හරියට නොදැනගත්තොත් ඒ වේදනාව තමන්ගේ කරගෙන ඒ වේදනාව පිළිබඳව අපි මානසික පීඩාවට පත් වෙනවා. ද්වේෂයේ ස්වභාවය මේකයි. ඊළඟට මෝහය. මෝහය කියලා කියන්නේ පිනතුනි යමක යථා ස්වභාවය නොදන්නාකම නිසා ඇතිවන වැරදි අවබෝධය. එකාතකින් යථාර්ථයේ වහනවා, අනිත් පැත්තෙන් ඒ වහන අඳුර නිසාම අනිත් පැත්තෙන් වැරදි වැඩක් අපේ යටින් වෙනවා. දැන් උදාහරණයකට අපි කරවල කාමරයක ඉන්නවනම් එකාතකින් කරවල නිසා කාමරේ පේන්නේ නැහැ. ඊට පස්සේ අපි එහාට මෙහාට දුවන දොරක් හොයාගෙන මේසේ හැප්පෙනවා, ඇතැම් විට බාස්කට් එක කකුල හැප්පෙනවා, මෙහි අත වැදින වීදුරුවක් කුඩු වෙනවා, මෙහි බිත්ති හැප්පෙනවා. අර එක පැත්තකින් අඳුරෙන් යථාර්ථය වහනවා. ඒ වැසීම නිසාම අපේ අතින් අඩුපාඩු සිද්ධ වෙනවා. මෙන්න මේ වගේ පිනතුණි මොහය කියන එක. ඒතර මෙන්න මේ අකුසල් තුන අපේ ජීවිත තුලින් යම්තා ප්‍රමාණයට අපට අඩු කරගන්න පුළුවන් නම් මේක තමයි පිනතුණි අපේ ජීවිතයේ සාර්ථකත්වය කියලා කියන්නේ. බොහෝ දෙනෙක් ජීවිතයේ සාර්ථකත්වය තමන්ගේ දක්ෂතාවය කියලා බලන්නේ මොකද්ද? ඔබ ඔබගේ ජීවිතයේ සාර්ථකත්වය බලන්නේ කොහොමද? ප්‍රඥාව තමයි ඇත්තම සාමාන්‍යයෙන් බලන ලක්ෂණය. සාමාන්‍ය ලෝකයා බලන්නේ කොහොමද? තමන්ගේ වැඩිපුර රැකියාවෙන් මිල මුදල් උපයන්න පුළුවන් නම්, තමන්ට ඉහළ අධ්‍යාපන සුසුකම් තියෙනවා නම්, දරුවෝ හොඳට ඉගෙනගෙන ඉහළ විශ්වවිද්‍යාලවල යනවා නම්, තමන්ගේ ගේ වැඩිපුර වර්ධනය කරගන්න පුළුවන් නම්, ඒකේ නයිටික කෙවල ඉවර ගන්න පුළුවන් නම්, හොඳම තාක්ෂණික වාහනයක් පාවිච්චි කරන්න පුළුවන් නම්, තමන්ගේ රූපයේ ලක්ෂණට කවුරුත් බලන විදිහට ලක්ෂණ තියාගන්න පුළුවන් නම්, මෙන්න මේ දේවල් වලින් තමයි තැමෙට අපේ සාර්ථකත්වයේ අපි මනින්නේ. ඒකත් වරදක්ම නෙමෙයි පිනතුනි බුදුදහමෙන් ඉව ප්‍රතික්ෂේප කරන්නේ. අපිට ධර්ම මාර්ගයද්දිම ඒ පැතිවලුනුත් අපිට දිනු වෙන පුළුවන්. ඇත්තෙම පිනතුනි හොඳට ධර්ම මාර්ගේ යන කෙනා මේ අංශවලුනුත් දිනු වෙනවා. හොඳට හිතේගම් කරගන්න කෙනා හොඳට අධ්‍යාපනය ලැබනවා, සිල්වත් බව නිසා හොඳට ධනෙ උපයනවා, අනිත්‍ය හලු මිත්‍රාගේ හිතවත් සම්දිනු කරගෙන හොඳ රැකියාව ලැබෙනවා. ඒ ආශිර්වාදය නිසා දරුවන්ට ආශිර්වාදයක් වෙනවා, දරුවනොත් හොඳට ඉගෙන ගන්නවා. තමන් අනවශ්‍ය දේවල්ට අදැහැමි දේවල්ට මුල් මුදල් වියදම් කරන්නේ නැති නිසා ධනෙ ඉතුරු වෙලා තමගේ ණය හැම ඉක්මනට ගෙවලා තමට නිදහස වෙන ලැබෙනවා. මේ හැමදේම තමන්ගේ මේ දැහැමි බව නිසා ලැබෙනවා. ඇතැමිට සාමාන්‍ය කෙනෙක් එක උපාධියක් කරනකොට හොඳට ඉගෙනගෙන මේ ඇතැමිට උපාධි දෙකක් කරන්න පුළුවන්. දැන් ලංකාවේ වුණත් තියෙනවා සමහර පොඩි හාමුදුරුවන්ල හොඳට ධර්මයේ හැදිරෙන හොඳට ඉගෙන ගන්න පොඩි හාමුදුරුවෝ. ඇතැමිට අවුරුදු 16 17 වෙනි විශ්වවිද්‍යාලයට එන අය ඉන්නවා. පසුගිය කාලේ මතකයි අපට අවුරුදු 15 අවුරුදු 16ටත් කලින් පඬිතු උපාධිය ගත්ත එක පොඩි හාමුදුරුවෙක්. ඇතැමිට අවුරුදු 18 19 වෙනි මාස්ටර් ඩිග්‍රියක් ගන්නවා සමහර අය. පින්නතුණි දහමත් තුල හැසිරෙමින් දැන් මේ පින්නතුණගේ ගවල දරුවෝ ඇතැමිට ප්‍රතිහෝදාන්නෙත් නැහැ, ගෙදරතු ගන්නෙත් නැහැ, මුකුත් කරන්නේ ඉගෙන ගන්න එක විතරයිනේ. නමුත් හාමුදුරුවනේ පන්සලේ ඉනකොට කොහමද? අතු ගන්න ඕන දවසට එකවරක් උදේ අතු ගන්න ඕන, හවස අතු ගන්න ඕන, බුද්ධ පූජා තියන්න ඕන, මල්ලස් කරන්න ඕන, වාදන සෝදන්න ඕන, ඔක්කොම කරමින් තමයි මේ කරන්නේ. ඒ ඔක්කොම කරමින් මේ පින්නතුන්ගේ දරුවන් ඉගෙන ගන්න ඒ ඇතැම් විට විභාගයට වඩා වෙනස් විශේෂ ධාරාවලින් මේ ස්වාමීන් වහන්සේලා ඉගෙන ගන්නවා. අර කරන කාල කැප කිරීම පින්නතුනේ කාලයාපතේමක් වෙන්නේ. ඒ දේවල් වලිනොත් මේ සඳහා ආශිර්වාදය ලැබෙනවා. ඒ නිසා දරුවන්ට ඇත්තටම ආදරේ නම්, දරුවන්ට හොඳ අධ්‍යාපනයෙන් ඉහළට යවන්න කැමති නම්, දරුවන්ට දරුවනොත් එක බුදුන් වඳින්න, පන්සලට සතියට දවසක් වෙලා පුළුවන් නම් පන්සල සුද්ධ කරන්න, මේ හැම දෙයක්ම කරනකොට පින්නතුනි බලාගෙන ඉඳිද්දී ඒ දරුවන්ට ආශිර්වාදය වෙනවා. ඒ විතරක් නෙවෙයි දරුවන්ට මාරකපල අපල ග්‍රහාපල ඒව තියෙනවනම් ඒවත් නැති වෙලා යනවා. ඒ නිසා මේ සම්පත් එක උනත් පිනොතිනේ තමන්ට ලැබෙනවා මේ ජීවිත ගත කරද්දී ධර්ම මාර්ගයේ ධර්ම ප්‍රතිලාභය විතරක් නෙවෙයි. ඒ නිසා මෙන්න මේ අකුසල් තුනෙන් අපේ ජීවිතය එතකොට සාර්ථකත්වයේ සැබෑම සාර්ථකත්වයේ කියලා කියන්නේ මොකද්ද? තමන්ගේ මානසික සුවය එන්නේ නැම වැඩි වෙන්න ඕන. හිතට ඇතිවන පීඩාව මානසික අසහනය එන්නේ නැම වැඩි වෙන්නට ඕන. මානසික සහනය එන්නේ නැම වැඩි වෙන්නට ඕන. ඒ සහනය වැඩි වෙනවාද කියලා තමන් බලන්නේ කොහොමද? තමන් ළඟ ලෝභය අඩු වෙන්න ඕන, අනිත් පැත්තට විලඳ ගැටුම අඩු වෙන්නට ඕන, මෝහය අඩු වෙන්නට ඕන. ලෝභය අඩු වෙන නම් පිනතින අපි මොකද කරන්න ඕන? ලෝභය අඩු වෙන කරන්න ඕන කරුණ රාශියක් බුදුදහමේ තියෙනවා. එක දෙයක් තමයි පිනතුනේ පරිත්‍යාග සීලෙත්‍ය දන් දීම හුරු කරන්න ඕන. එකපාරට ඇමිට පිටස්තර කෙනෙකුට දෙන්න අමාරුයි. මුලදී තමන්ගේ අම්මට තාත්තට ස්වාමි පුරුෂයන්ට සහෝදර සහෝදරියන්ට දුප්පත් අය ඉන්නවනම් උදව් කරන්න. ඒකෙන් පරිත්‍යාග සීලත්වය ටිකක් හුරු වෙනවා. ඊට පස්සේ ගෙදරින සුරතන් සතුන්ට කාරුණික වෙනවා. එහෙම එහෙම වෙලී ඊට පස්සේ ස්වාමින් වහන්සේලාට මියගේ ඥාතින් වෙනුවෙන් පින්කම් කරනවා. ඊට පස්සේ දුප්පත් අයට කොහොම ගිහිල්ලා කියලා පින්නතුනේ ඊළඟට අපේ යමෙකුට යම් කිසි දෙයක් අවශ්‍ය නම් ඒ අවශ්‍ය වෙලාවට යමක් දෙන්න පුළුවන් මානසිකත්වයක් අපි නිතරම ඉන්නවා. ඔබ ඇතැමිට බස් එකේ ගියද්දී ඔබ වාඩි වෙලා යන වෙන්න පුළුවන්. ඔබට වඩා අපහසු කෙනෙක් දැක්වතින් එයක් කැමති නම් ඔබට ඒ ආසනෙ දෙන්න පුළුවන්. ඒ දෙකෙන් උනත් වෙන තුනේ හැම තැනදීම අනිත්‍යය වෙනුවෙන් තමන් පරිත්‍යාගයක් කරන්න සූදානම්ෙන් ඉන්නේ. අනිත්‍යයෙන් දෙයක් ගන්න නෙවෙයි. බොහෝ දෙනෙක් හිතන්නේ අනිත්‍ය නම් මට මොනවද දෙන්නේ කියන බලාපොරොත්තුවෙන් ඉන්නේ. ධර්මයේ ගැඹුරට යන්න යන කෙන තුනේ තමන් අනිත්‍ය වෙනුවෙන් දෙයක් කරන්න බලාගෙන ඉන්නේ. අනිත්‍යයේ වැරදි අඩුපාඩුවකදී සමාව දෙන්න බලාගෙන ඉන්නේ. අනිත් කෙනෙක් ඇතැම්මිට අවුල් කරපු දෙයක්, අපිරිසුදු කරපු දෙයක් සුද්ධ පවිත්‍ර කරන්න බලාගෙන ඉන්නේ. අනේ මම්මයි මේක කරන්නේ, අනිත් අය මේව දමලා ගිහිල්ලා කියලා අපි කියන අර නහයෙන් අඬනවා කියලා. එහෙම කර කර නෙවෙයි සතුටෙන් කරන්නේ. ඒක කළ අනිත් අයත් අනේ එහෙම ගිහිවුවටත් මේ පින අනුමෝදන් වෙන්න කියලා යා සතුටෙන්ම කරනවා. ඒ හැම අවස්ථාවක්ම යා තමන්ගේ ජීවිතයේ කුසලය තමන්ගේ පෞරුෂයේ දිනු කර ගැනීමේ අවස්ථාවක් කරගන්නවා. එතකොට පරිත්‍යාග ශීලීත්වය තමන්ගේ දැඩි මසුරු බව අඩු කරන්න හේතුවක්. ඊළඟට පින්නතුණිය අනිත් දේ තමයි අපට ඇතිවෙන රාගය. පුද්ගලෝ දැක්කාම ඒ පුද්ගලගේ රූපය ගැන අපට ලොකු බැඳීමක් ඇති වෙනවා. ඒ ඇති වෙන්නේ පින්නතුණිය යථා ස්වභාවය අපි දන්නේ නැතිකම නිසා. අපි කාගේත් පින්නතුණිය යම් යම් ප්‍රමාණයට බැඳීම් ඇති වෙන පුද්ගලෝ ගැන. නමුත් නුවණින් බලන්න බලන්න පින්නතුණිය අපට යථාර්ථය තේරෙනවා. බුදුරජාණන් වහන්සේ සඳහන් කරනවා ඉතාම ලස්සන අවුරුදු 16 කෙනෙක් ඉන්නවනම් එයාගෙන ඔබට රාගයක් ඇති වෙනවනම් එයාගේ රූපය ගැන හොඳට නුවණින් බලන්න. ඒ අවුරුදු 16ට ඉන්න ලස්සන කෙනා ටිකෙන් ටික වියපත් වෙනවා. ඒ වියපත් වෙන කෙනා ටිකෙන් ටික ලෙඩ දුක්වලටපත් වෙනවා. ටිකෙන් ටික මහලු වෙනවා, හැරමිටියක් අතට එනවා, ශරීරය කුඩු වෙනවා. එයාට ඇවිද ගන්න බැරි වෙනවා, පුටුවක වාඩි වෙනවා, ඇඳට සැතපෙනවා කලින් එක් තැන් වෙන ඔයාගේ මලමුත්‍රයාම වගුරුවන එතනම. එහෙම ගිහපු කෙනා කවදා හරි මේ යනවා. මිය ගිහිල්ලා එයාගේ ශරීරයේ ටිකෙන් ටික අර උද්දුමාතක විනීලකාදී ශරීරයේ කේක අවස්ථාවට මුහුණ පානවා. මුහුණ පාල මේ ශරීරයේ කොටස් තැන් තැන්වල විහිදිලා කවදා හරි මේ ඇටකටු පොළවේ තියෙන වැලි කැට ගන්නට කුඩා වෙලා දූවිලි බවට පත් වෙනවා. කෙනෙක්ගේ ශරීරයක් පිළිබඳව දැකලා රාගයක් ඇති වෙනවා නම් මෙන්න මේ අරමුණ තමන් පුහුණු කරලා තියෙනවා නම් ඉතාම සුළු මොහොතකින් එයා පිළිබඳව මේ වගේ හැඟීමෙන් අපට බලන්න පුළුවන්. මේ එක ක්‍රමයක් විතරයි පිනක. ওই වගේ ක්‍රම හුඟක් ධර්මයේ සඳහන් වෙනවා. මේකෙන් කියන්නේ පිනොතුනේ පුද්ගලෝ දැකලා අහක බලාගන්න කියලාවත්, ඇස් දෙක පියාගන්න කියලාවත්, ඒවට අප්‍රසාදය පල කිරීමවත් නෙවෙයි. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා නැතේ කාම යാനി චිත්‍රානි ලෝකේ කියලා. ලෝකේ ලස්සන දේවල් කාමයන් නෙවෙයි කියලා. සංකප්ප රාගෝ පුරිසස්ස කාමෝ. පුද්ගලයාගේ මනසේ ඇති වෙන සංකල්ප රාගයයි කෙලස් කියලා කියන්නේ. අකුසලය කියලා කියන්නේ. ඒ නිසා බාහිර රූපයේ තිත්තන්ති චිත්‍රානි තතේව ලෝකේ තියෙන තැන්වල එහෙම්ම තියෙන දෙන්නේ ඒවා. ඒව තමන් කෙලස් වශයෙන් අභ්‍යන්තරයට ගන්නපා කියලා කියන්නේ. මෙන්න මේ අවබෝධය ලැබෙන පින්තුනේ තමන්ගේ මනස නිතරම සුවපත්ව තියාගෙන තමන් උත්සාහ කරනවා. පින්තුනේ තමන් තමන්ට ආදරේ නම් අපි කවුරුත් අපිට ආදරේනේ. අපිට ආදරේ නිසා අපි හොඟාන් දේවල් ජීවිතේ කරනවා. හොඳට ගියක් දොරක් හදාගන්නවා, හොඳ ආරක්ෂා සහිත වාහනයක යනවා, හොඳ පහසු උපකරණ පාවිච්චි කරනවා, හොඳ ලස්සන ඇඳුම් අඳිනවා. මේ හොඟාන් දේවල් අපිට ආදරේ නිසා කරනවා. නමුත් පින්තුනේ අපිට ආදරේ නම් අපි කළ යුතු ප්‍රධානම දේ මොකද්ද? අපි අපේ හිතට සලකන්න ඕන හොඳට. අපි අපේ හිතට ආදරය කරොතින් තමයි ඇත්තටම අපි අපට ආදරය වෙන්නේ. හිතට සලකන්නේ පින්තුණේක පැත්තකින් තමන් අකුසලෙන් දුර වෙන්නට ඕන. අනිත් පැත්තෙන් පුළුවන් තරම් කුසල් නැමැති ආහාර තමන්ගේ හිතට දෙන්නට ඕන. එහෙම දීලා හිත ලස්සන කරගන්නට ඕන. පින්කම් ගැන සඳහන් කරන්නේ චිත්ත පරිඛාරාණි කියලා. සිතට පිරිකර සිත අලංකාර කරන දේවල් කියලා. දැන් පන්සලට මල් එනකොට මල් ටිකක් ගේනවා, බුද්ධ පූජාව තියන දෙයක් ගේනවා, ස්වාමීන් වහන්සේ කෙනෙකුට දෙයක් පූජා කරන්න ගේනවා, නැත්නම් අසරණ කෙනෙකුට හැමදාම දෙයක් දෙනවා, තමන්ගේ ගෙදර ඉන්න ස්වාමි පුරුෂයට බහර යාමට අත් තමන්ගේ අත් දෙකෙන්ම දෙයක් දෙනවා. තින්නතුනි මේව කරන්න කරන්න අපට හිතෙනවා අපි අහවලට මෙහෙම සලකන්නේ මොකද කියලා. අපට එතෙන්ට ආඩම්බරයක් හිතෙනවනේ. පිනතුනේම සලකනකොට හිතන්න ඒ ඔබ සැලකුවේ ඒ පිටස්තර කෙනෙකුට නෙවෙයි. ඔබ සැලකුවේ කාටද? ඔබ සැලකුවේ තමන්ට, තමන්ගේම හිතට තමන් සැලකුවේ. තමන්ගේ හිතයි එකෙන් ලස්සන උනේ. ඔබ වෙන කෙනෙකුට වඳිනකොට ඇතැමිට හිතෙන්න පුළුවන් මං අහවලට වඳින්නේ මොකද මොකටද කියලා. අහවල කෙනා ඇතැමිට දුස්සීල කෙනෙක් කියලා කිදී. නමුත් පින්නතුනේ ඔබ යම්කිසි කෙනෙකුට වඳිනකොට ඔබේ ගුණයයි ස්මතු වෙන්නේ. ඔබ මහා ගුණ සමුදායක වෙලෙදී ඔබේ සිත තුළ ඇති කරගත්තා. ඔබේ හිත හුඟක් ලස්සන උනේ වෙලෙ. ස්වාමීන් වහන්සේ කෙනෙකුට වඳිනකොට සරුවත් හාමුදුරන්ට, මුගලන් හාමුදුරන්ට, මහා කාශ්‍යප හාමුදුරන්ට වඳිනවා කියන හැඟීමම වඳින්න. පිළිම වහන්සේ ළඟට එනකොට මේ බුදුරජාණන් වහන්සේ සම්බුද්ධත්වයට පත්වෙච්ච දවසේම බුද්ධගයාවේ ජයශ්‍රී මහා බෝධීන් වහන්සේ ළඟ ඉන්න අවස්ථාවේ මම මේ ඇවිල්ලා වඳිනවා කියන හැඟීමෙන් වඳින්න. තමන්ගේ හිතේ උප්පරින්ම කුසලයේ තියාගන්න. තමන් මහා මාර්ගයේ වාහනයක් පදවගෙන යන වෙන්න පුළුවන්. ඒ වෙලේ පින්තුනේ සීල සත්වෝ සුවපත්ත්වවා කියලා පුළුවන් තරම් හිත වඩමි යන්න. බුදුරජාණන් වහන්සේගේ අරහන් ආදී බුදුගුණ ටික අනුපිළිවෙලින් වඩන්න. අරහන් සම්මා සම්බුද්ධෝ කියලා මුලින්ම අගට, ඊට පස්සේ භගවා බුද්ධෝ, සත්තාදිය මනුස්සානං අනුත්තර පුරිසම සාරති දෙකත්තට වඩන්න පුළුවන් තරම්. එතකොට පින්තුනේ ඔබ ගමනක් ගියා වෙනවා. ඒ ගමනේදී වැයෙච්ච ගෑස් ටිකට වඩා පින්තුනේ ඔබ මහා කුසලයක් ඒ ගමනේදී අත්කරගෙන ඔබ යන්නේ. නිකන් නෙවෙයි. එනිසායි හැම අවස්ථාවකම තමන්ගේ හිත දිනු කර ගැනීම, හිතට ආහාරයක් දීමේ අවස්ථාවක් කරගන්න. එනිසා ලෝභය අඩු කර ගැනීම ඔබ හිතට සැලකීමක්. ඊළඟට පින්නතුනේ ද්වේෂය. ලෝභය ගැන සඳහන් කරන්නේ පින්නතුනේ ලෝභය දන්ත විරාගයි අල්ප සාවද්‍යයි කියලා. ලෝභයේ ලක්ෂණ දෙකක් තියෙනවා. මොකද්ද? දන්ද විරාගයි අල්ප සාවද්‍යයි කියලා. දන්ද විරාග කියන්නේ දුරු කරන ටිකක් අමාරුයි. හැබැයි අල්ප සාවද්‍යයි. අල්ප සාවද්‍ය කියන්නේ මොකද්ද? ඒකේ විපාක එච්චර ප්‍රබල නැහැ ලෝභයේ. ප්‍රබල නැහැ කියන්නේ අනිත් අකුසලට සාපේක්ෂව, ද්වේෂ මොහ දෙකට සාපේක්ෂව මේ කියන්නේ. එතකොට දැඩි ලෝභයෙන් ඉන්න කෙනෙක් බොහෝ විට නිරයට යන්නේ නැහැ. දැඩි ලෝභයෙන් ඉන්න කෙනා යන්නේ ප්‍රේත ලෝකයට, ඕතිරිසන් ලෝකයට. බොහෝ විට ප්‍රේත ලෝකයට යනවා. ඒකේ අකුසලයේ එච්චරම ප්‍රබල නැහැ ලෝභේ. අනිත් දේ තමයි පින්තුනේ මේ අනයගෙන් බොහෝ දෙනෙක් කොහටද යන්නේ? මේ අනයගෙන් බොහෝ දෙනෙක් යන්නේ පින්තුනේ ලෝභය නිසා ප්‍රේත ලෝකයට යන්නේ. ඒ ලෝභ කරන්නේ මොහොකටද? අනිත්‍යගේ දේපල වලටද? අනිත්‍යගේ දේපලට ලෝභ කළද ප්‍රේත ලෝකෙ යන්නේ? නෑ පින්තුනි. බොහෝ දෙනෙක් දුගති ගාමි වෙන්න හිතන්නේ ප්‍රාණඝාතය කළවත්, කාම මිත්‍යාචාරය හැදිරෙලවත්, බොරු කියලවත්, මත්පැන් පානය කළවත් නෙවෙයි. බොහෝ දෙනෙක් දුගති ගාමි වෙන්නේ තමන්ම උපයපු ධනයට, තමන්ගේම දරුවන්ට, තමන්ගේම ඥාතීන්ට තියෙන දැඩි බැඳීම නිසා. ඒක හොඳට මතක තියාගන්න. එනිසා ලෝභය කියන එක අල්ප සාවද්‍යයි, ඒ වගේම දණ්ඩ විරාගයි. දුරු කරන්න අමාරුයි. ලෝභය දුරු කරන්න අමාරුයි ද්වේෂයට සාපේක්ෂව. එතකොට ලෝභයේ තියෙන ලක්ෂණ දෙකක් මේක. මොකද ලක්ෂණ දෙක? මොකද ලෝභයේ තියෙන ලක්ෂණ දෙක? ඔව්, දණ්ඩ විරාගයි දුරු කරන්න අමාරුයි, අල්ප සාවද්‍යයි ඒකේ විපාකය අඩුයි. ද්වේෂය කොහමද? ද්වේෂයේ කිප්ප විරාගයි මහා සාවද්‍යයි. ද්වේෂය දුරු කරන්න ලේසි, ඉක්මනින් දුරු කරන්න පුළුවන්. හැබැයි ඒකේ විපාකය ප්‍රබලයි. ද්වේෂය නිසා බොහෝ විට යන බහරද නිරයට යන්නේ. දැන් ආනන්තර කර්ම පහම කරන්නේ පංචානන්තරීම වෙන්නේ ද්වේෂය මූලිකව. ඒ නිරයට යන්නේ. පින්නතුනේ මේ ද්වේෂය තමයි අපට දෛනික ජීවිතයේහි බොහෝ විට මනසට පීඩා ඇති කරන කාරණේ. ඒ නිසා කරණිමෙති සූත්‍රයේ දේශනා කරනවා යම් කෙනෙක් යම් ශාන්ත පදයක් කරා යන කැමති නම්, ඒක නම් මේ ධම්මගේ යනවද කියලා බලන පළවෙනි ලක්ෂණය තමයි. එයා කොයිතරම් දුරට මෛත්‍රී වඩන කෙනෙක්ද කියන කාරණා. සතිපට්ඨාන සූත්‍රය ආරම්භෙදිම බුදුහාම දේශනා කළා විනය්‍ය ලෝකයේ අවිජ්ජා දෝමනස්සං කියලා. මේ ධර්ම මාර්ගයේ ආරම්භයේදීම කරුණු දෙකක් දුරු කරන්න ඕන. එක කාරණයක් තමයි අවිජ්ජා. අවිජ්ජා කියන්නේ මොකද්ද? දැඩි ලෝභය අඩු කරගන්නට ඕන. තනිකරම ලෝභ වෙනස් කරන්න බෑ. දැඩි ලෝභය කියන්නේ දැන් මේ පිනතුනේ හැම දෙනෙක්ගෙම ඒ දුර්ගුණිය නෑ. දැඩි ලෝභය නෑ. දැඩි ලෝභය තියෙනවා නම් ඔබට මෙහෙම ඇවිල්ලා වේකිය බණක් අහන්න බෑ. මේ වෙලාවෙත් ඔබ අපරාධ කාලය කියලා ඇතැමිට ගෑස් ටික ගැන හරි හිතනවනේ. නෑ දැන් මේ පැයත් වැඩ කරන්න තියෙනව නේද කියලා ඇතැමිට ඔබ ඒක ඉක්මවලා තියෙනවා. එතකොට ඒක ඒ අවිජ්ජා කියන දුර්ගුණිය තියෙනවා නම් අපට මුකුත්ම ධර්ම ලැබෙන්නේ නෑ. ඒ නිසා ඔබ සතුටු වෙන්න. අනිත් දේ තමයි පිනතුනේ දෝමනස. හිතේ විරසක බව අනිත් පැය පිළිවෙල දෙන අමනාපය ධර්ම මාර්ගයේ ආරම්භයේදීම දුරු කරන්න ඕන. කෙනෙක් පිළිවෙල දැඩි ආශාවක් නම් පිනතුනි. අමනාපයක් නම් ඒක මේ ධර්ම මාර්ගය යන තුන ලකෝ බාධාක් විතරක් නෙවෙයි තමන්ගේ මනසට ලකෝ පීඩාවක්. තමන් පිනතුනි අනිත් පැය නිසා මනසට පීඩාවක් ඇති කරගන්න හොඳ නැහැ. තමන්ට පාඩු ඒක. දැන් බලන්න ඔබ ජීවිතේ කොයිතරම් මහන්සිලැද්ද ඉගෙන ගන්න, රැකිරක්ෂා කරන්න, ගිය දොර හදාගන්න, වාහනේ තමන්ට ලබා ගන්න, දරුවෝ හදන්නනේ ජීවිතයම කොයිතරම් මහන්සියෙන් නැද්ද? කොයිතරම් ධාඩි දාන වැඩ කරන්නේ නැද්ද? කොයිතරම් සීතලේ ඉන්නේ නැද්ද? කොයිතරම් අඬන්නේ නැද්දනේ? අඬලක් ඇති නේනේ. ඉගෙන ගන්න කාලේ පොඩි කාලේම ඉස්කෝලේ යන අම්මලා ගහ ගහ එක යනකොට සමායකනේ උදේන් අවදියෙන් අකමැති වෙනකොට එහෙම අඬනවනේ සමායක. එහෙම වුණත් පින්නතුනේ ඒව අපි කොච්චර දුක් විඳලා ආපු අයද මේ තත්ත්වෙදනේ? එහෙම ආපු අපි පින්නතුනේ ආයි දුක් විඳින්න ඕනේ නැහැ. මෙච්චර වටින දහමක් ලබාගෙන පින්නතුනි අපි ඇතැම්මිට තාම දුක් විඳින වෙන පුළුවන්. ඒ නිසා හිතේ තියෙන අමනාපය, අනිත්‍යය පිළිබඳ තියෙන විරසක බව, ද්වේෂය අපට චිත්ත පීඩා ඇති කරන ප්‍රධාන කාරණය. ඒ නිසා නිතරම පින්නතුනි කෙනෙක් අමනාප කෙනෙක් ඉන්නව නම් නොයෙක් ක්‍රමවලට එයාගෙන බලන්න ඒ තමන්ගේ ද්වේෂය නැති වෙන විදියට. කොහොමද අපි බලන්නේ විදි? ඔය එකතකින් ඒකට විරුද්ධ අදහසක් අපි හිතන මෛත්‍රී වඩන සුවපත් වේවා කියලා. එහෙමත් බැරි නම් අපි හිතනවා අනේ මේ තැනත්තාට වැරදිලි වෙන්නේ නැති අඩු යකින් වෙන්නේ නැත්තේ. ඇතැමිට ඒ වෙලාවේ යා මානසික රෝගයකින් ඉන්නේ නැති. යා ඇතැමිට ඒ වෙලේ වෙන ප්‍රශ්නයක් පිටයි ඉන්නේ නැත්තේ. ඇතැමිට යාගේ වෙලේ කායික ලොකු රෝගයක් තියෙන්නේ නැති. දැන් සමහර අය ඉන්නෝනේ පිනතුනේ සමහර කේන් තියන අයගේ සමහරට ශරීර නොයෙක් රෝග තියෙනවා. සමහරට මලබද්ධය තියෙනවා. ඒ නිසා තමයි සමහරට කේන් තියෙන. සමහරගේ ප්‍රෙෂර් වැඩි. නොයෙක් රෝග නිසා පිනතුනේ කේන් තියනවා කියලා කඩියාවල් තියෙන වැරදි සිද්ධ වෙනවා. ඉතින් අපි නිරෝගී අපි පිනතුනේ ඈත් එක අපි කේන් දිගන්න එක හොඳයිද? අපි කොච්චර නිරෝගීද නේ අපි යට අනුකම්පාව දක්වන්නට ඕන. එහෙම හිතලා අපිට මේ අමනාපය අඩු කරගන්න පුළුවන්. එහෙමත් බැරි නම් පිනතුනි හිතන්න එයා මානසික රෝගියෙක් කියලා. දැන් අපි කියමු කවුරු හරි තැනකදී කෙනෙක් අපට හරියට බනිනවා. අපි යාගෙන අඳුරන්නේ නැහැ කලින්. එහෙමත් වෙන්න පුළුවන්. අපි කියමු දැන් කෙනෙක් අපට හුඟක් බනිනවා. බනිනකොට අපි දන්නේ නැහැ මෙයා කවුද කියලා. පස්සේ කෙනෙක් කියනවා ගණන් ගන්න එපා මෙයා මේ ළඟදී පිස්සන් කොට ඉඳලා පැනලාපු කෙනෙක් කියලා. එතකොට අපේ කේන්තියට මොකද වෙන්නේ? කේන්ති නැති වෙනවා අපේනේ. බලන්න පිනුතින අර මානසික රෝගිය කියලා දැනගත්තු ගමන් අපේ අර ආකල්ප වෙනස් වෙනවා. අපිට එහෙම හිතන්න පුළුවන්. ඒ වගේම ඔබතුමා කිව්වාගේ හරි. ඇත්තෙන්ම සමහර අකුසල් පිනුතුනේ සමහර බැනුම් අහන තියෙන දේවල් අපට කර්මානුකූලව එන්න තියෙන දේවල්. ඒව සමහරව අපට වළක්වන්න බෑ. දැන් හඳහන් එහෙම බැලුවාම කියන්නේ මේ කාලේ අපලයි, මේ කාලේ අපහාස එන්න තියෙනවා, මේ කාලේ බැනුම් අහන්න තියෙනවා. ඉතින් ඒවත් සමහරට විශ්වාස කරන්න ඇහෙන්නත් පුළුවන්, නැති වෙන්නත් පුළුවන්. ඒක ගැටලුවක් නෑ. නමුත් පින්නතුනි ඒ වගේන් කියන්නේ මොකද්ද? ඔය තමන්ගේ කර්ම ශක්තියින් මේ එනවා. ඒකට පොඩ්ඩක් ඉවසගෙන ඉන්න. ඒවට එකට එක කරන්න ගියොත් මොකද්ද වෙන්නේ? තවත් අපිට මේ පාඩුව අපි අලුතෙන් කර්ම කරගන්නවා. ඒක තමයි ලක්ෂණය. ඒ නිසා අපිට හිත හදාගෙන ඉන්න වෙනවා මේක බැනුම් ආලේ ගියොත් ඉවරයි. තවත් එකට එක කරන්න ගියොත් තව දෙගුණ වෙනවා. ඒ නිසා මෙන්න මේ වගේ පිනතුනි විවිධ ක්‍රමවලින් අපිට මේක අඩු කරගන්න පුළුවන්. නැත්නම් පිනතුනි හිතන්න මේ බණිනගෙන ඇතැමිට කලින් හොඳ ගුණ දහම් කිමිච්ච කෙනෙක් දැන් මොකක් හරි ගැටලුවක් නිසා මෙයා මේ තත්ත්වයටපත් වෙන්නේ. නැත්නම් හිතන්න මෙයා ගියාත්මේ මට හුඟක් උදව් කරපු මගේ අම්ම වෙල හිටියේ වෙන්න පුළුවන්, තාත්ත වෙල හිටිය කෙනෙක්, මගේම දරුවෙක් වෙල මට හුඟක් පිහිට වෙච්ච කෙනෙක් තමයි අද මේ මෙහෙම ඉන්නේ කියලා එහෙම හිතන්නත් පුළුවන්. බලන්පින්තු මේ වගේ විවිධ ක්‍රම වලින් හිතන්න. හිතලා මේ හිතීමට මොකද කියන්නේ බුදුදහමේ? විශේෂ වචනයක් කියනවා. මේ විදිහට හිතන එකට විශේෂ වචනයක් කියනවා. බොහොම හොඳයි. යෝනිසෝ මනසිකාරය කියන්නේ මේක. තමන්ගේ හිතට මානසික පීඩාවක් නොයන විදියට හිත ආරක්ෂා වෙන විදියට තමන් හිතන විදිය. තමන් හිතන විදිය. නොයී ක්‍රම වලින් හිතන්න. හිතට පීඩාවක් නොවන විදියට අන්න ඒකට තමයි පින්නතුනේ අපට වැඩිපුර ධර්මදේශන අහලා තියෙමින් අවශ්‍යතාවය තියෙන්නේ. දැන් බුදුරජාණන් වහන්සේගේ කාලේ එක ධර්මදේශනක් අහලා කෙලින්ම තැමිට මාර්ගඵල ලැබුවා. අද අපට එහෙම කරන්න පුළුවන් කමක් නැහැ. අපට අද හුඟා ධර්මදේශන අහලා අපට අදාළ එක සොයාගන්න වෙනවා. අන්න ඒ තැන්වලදී පින්නතුනේ හොඳට ධර්ම ශ්‍රවණය කළ තිබීම Tamante ඒක ප්‍රායෝගික ජීවිතෙදී කරන්න ලොකු උපකාරයක් වෙනවා. ඒ අතර පින්නතුනේ පුළුවන් තරම් දුරට සීල සත්‍යෝ සුවපත්ත්වවා කියලා පුළුවන් තරම් වඩන්න. වාඩි වෙලා කන්නේ වෙලාව විතරක් නෙවෙයි. වාහනේ යනකොට පින්නතුනේ පුළුවන් තරම්. Taman වාහනේ හැතැම්ම 50ක දුරක් යනවා. හැතැම්ම 60. ප්‍රීවේ කිය අපි කියමු හැතැම්ම 20ක් යනවා. ඒ 20 දුර පින්නතුනේ මෛත්‍රී භාවනා කර කර යන්න. ඊට පස්සේ හැතැම්ම 57 ගන්න වෙන පුළුවන් නේ. ඒකෙත් හැතැම්ම තමයි හැතැම්ම 10ක් විතර ගන්න වෙන පුළුවන්. ඒකෙදි පින්නතුනේ අපට බුදුගුණ භාවනා වඩන්න පුළුවන්. ඒ වගේ තමන් හිතන තමන් යන දුරට තමන් මේක වඩමින් යන පින්නතුනේ තමන්ට දැනෙන තමන්ගේ ලොකෝ මනසේ වෙනසක්. තමන්ගේම මනසට සුවයක් මේක දැනෙන වෙනදර මනස නොයේ තැන්වල ගිහිපු මනස දැන් ටිකෙන් ටික හුරු කරගැනීමේ හැකියාව තමන්ට තියෙනවා. ඒකෙන් තමන්ගේ අවධානය නැති වෙන්නේ නැහැ, බය වෙන දෙයක් නැහැ. තමන්ට ලොකෝ ආශිර්වාදයක් වෙනවා. ඒ කුසලයේ නිසාම පින්නතුනේ ඇතැමිට අනතුරක් වෙන්න ගියත් තමන්ට වෙන්නේ නැහැ. මේ කුසලයේ නිසාම පිනතුනේ ඒව වැළකෙනවා තමන්ට. එනිසා මෙන්න මේ මෛත්‍රියේ වැඩිමේ ආනිසංශ විදියට පිනතුනේ මෛත්‍රියේ ඉහෙලටම දිනු කිරීමෙන් ලැබෙන ආනිසංශයක් ගැන කරණීයමෙති සූත්‍රයේ සඳහන් වෙනවා. අපි නිතරම කියන කාරණයක් යම් කිසි කෙනෙක් දැක්ක ගමම්ම ඇති වෙනවා තමන්ගේම දරුවෙක් කියන ආකල්පෙන් යාදස බලනවා. අම්ම කෙනෙක් දරුවෙක් දැස බලන්නේ කොහොමද? කොච්චර මෛත්‍රියකින් බලන්නේ? ඒ අම්මට ඉන්නේ එකම දරුවෙක් නම් කොච්චර ආදරයෙන්ද ඒ දරුවා ගැන බලන්නේ? ඒ විතරක් නෙවෙයි පිනතුනේ. තමන්ගේ දරුවෙක් අතිගම දරුවෝ 5 දෙනෙක් ඉන්නවා කියලා. 4 දෙනෙක්ම හොඳට ඉගෙනගෙන මහාචාර්යවරු. එක්කෙනෙක් මන්දබුද්ධිකයි. හරියට දඟ වැඩ කරනවා. හැම වැඩිපුර ආදරේ කාටද? අර මන්දබුද්ධික දරුවට තමයි වැඩිපුර ආදරය තියෙන්නේ. අපිගම දරුවා 4 දෙනෙක් හොඳට ඉගෙනගෙන එක දරුවෙක් වැරදි වැඩක් කරලා හිරේ ගිහිල්ලා අම වැඩිපුර මාදරේ කාටද? අර හිරේ ගිහිපු දරුවට තමයි ආදරේ. කෙනෙක් පින්නතුනේ වැරදි වැඩක් කරලා හිරේ ගියාම අපි හුඟා සතුරු වෙනවනේ. හොඳ වැඩේ වුණේ ඔහොමයි වෙන්න ඕන කියලානේ. පින්නතුනේ ඒ වැරදි වැඩ කරපු වෙනා නෙවෙයි බලන්න ඕන. ඒ තැනත්තාගේ අම්මා ඉන්නවනම් ඒ අම්මා දෙස පොඩ්ඩක් කල්පනා කරලා බලන්න. ඒ හිරේ යන කෙනාට වඩා ඇතැම් එල්ලුම් ගහට යන කෙනෙක් වෙන්න පුළුවන්. ඒ එල්ලුම් ගහට යන කෙනාට වඩා පින්නතුනේ එයාගේ අම්මා ඉන්නව නම් කොහොමද? අම්මා කොයි තරම් හදවතින් දුකක් විඳිනවද? ඔබට දරුවෝ ඉන්න අය නේ. එහෙම හිතන්න. එහෙම හිතනකොට පින්නතුනේ අපේ ජීවිතවල කොයි තරම් පරිවර්තනයක් වෙනවද? එහෙම අපට හිතන්න පුළුවන් නම් අපි කොයි තරම් මෛත්‍රියෙන් කොයි තරම් අනුකම්පාවෙන් අපි ලෝකයේ දෙස බලන මනසක් අපි හදාගන්නවා. අපි බොහෝ විට සිනහසෙන්නේ පිළිගන්නේ බොහොම සාර්ථක වෙන හොඳට විභාග පාස් වෙන හොඳට ලස්සනට ඇඳලා ඉන්න හොඳට රූප සම්පන්නිය තියෙන ලස්සන කොණ්ඩයක් තියෙන හොඳ ලස්සන වාහනයක් තියෙන හොඳ ඇඳුම් අඳින මේ අය දෙස තමයි අපි නිතර බලන්නේ, යාළු කරගන්න බලන්නේ, දුරකතනම් ඉල්ලගන්නේ නේ. අපේ ගෙදරත් එන්නේ කියලා කියන්නේ. අපි මේ වගේයට තමයි නිතර ආදරය කරන්නේ. අපි ගණ දෙනු කරන්න බලාපොරොත්තු වෙන්නේ කමන්නේ එහෙමත් කරන්න. නමුත් වෙනතුනේ සත්පුරුසය කියන්නේ බෝසත්වරු කියලා කියන්නේ තමන්ට හම්බෙන 10 දෙනෙක් ඉන්නවනම් ඒ 10 දෙනාගෙන් වැඩිපුරම දුර්වලතා තියෙන අයට තමයි සමීප වෙන්නේ. ඊයගේ තමයි ළඟ තමයි වාඩි වෙන්නේ. ඊයට අඩුපාඩුවක් තියෙනවා නම් උදව් උපකාර කරනවා. ඊයට අවස්ථාවක් තියෙනවා නම් තමන් පුළුවන් තරමේ උදව්වක් කරනවා. දැන් අපි රැස්වීමකට හරි උත්සවයකට හරි ගිහිල්ලා අපි දන්නේ නැති තැනක වාඩි වෙනවනම් අපි බොහෝ විට වාඩි වෙන්න බලන්නේ බොහොම ලස්සනට ඉන්න අපි කැමති මොහොනක් තියෙන කෙනෙක් ගාව නෙමෙයි. නැත්තම් හිතන අපි කරදරකාරයෙක් වෙයි අපට කරදර ගැලි කියලා බයයි. පින්නතුනේ අපි ගුණධම් වලින් ඉහළට යන්න යන්න නිතරම අපි පින්නතුනේ හැම මොහොතකදීම අනිත්‍යයට අනුකම්පා දක්වලා අනිත්‍යයට පිහිට වෙලා ඒකින් තමන් කුසලයක් උපයා ගන්නවා. මේක තමයි බෝසත් ලක්ෂණය. මේ පින්නතුන් දන්නව අර කපි ජාතකේ අර මඳුරෙක් වශයෙන් බෝසත්යන් වහන්සේ ඉඳලා අර වලක හිටිය මිනිස්සෙ ගොඩ අරගත්තට පස්සේ අර ඔලුවට ගැහුවේ මස් කන්න. ඒ වඳුරටත් පින්නතුනේ ගමට යනකම් පාර එලි කළ දුන්න කොලාතු දමදම ගියා ගමට. මෙච්චර හතුරුකමක් කරා කියලා අහක බැලුවේ නැහැ. වඳුරෙක් වශයෙන් ඉඳලා පින්නතුනේ අපේ බෝසත් වහන්සේ අර බොහොම දුර්ගුණ ඇති මිනිසාට ගමට යන්නම පාර පෙන්නනවා. එතකම්ම තමන්ගේ ඩියුටි කළා. එතකම්ම තමන්ගේ වගකීම කළා. පින්නතුනේ සතේ කොට මෙහෙම කරන්න පුළුවන් නම් පින්නතුනේ අපට කොහොම කරන්න පුළුවන් වෙනවද? ඒ නිසා අපි මේ වගේ සාස්ත්‍රවරයෙක්ගේ අනුගාමිකයන් අපි. අපට මේ වගකීම නිදහසෙන්න බෑ. අපේ ළඟ මේ උපරිම ගුණධම් අපේ ළඟ පෝෂණය වෙන්නට ඕන. එහෙම වුණොත් තමයි ඇත්තෙන්ම අපට මේ ධම් මගේ ගමන් මඟ විවර වෙන්නේ. ගමන් මගේ එලිපාලි වෙන්නේ අපි මේ ගුණධම් වලත් එක්ක ඉන්නකොට. මෙහෙම ඉන්නකොට අපට හොඳම කල්යාණ මිත්‍රයන් ලැබෙනවා. හොඳම යහළුවන් ලැබෙනවා. සසරේදී හොඳ අම්මා තාත්තා ලැබෙනවා. හොඳ සිල්වත් ගුණවත් සත්පුරුෂ දරුවන් ස්වාමි භාර්යාවන් අපට ලැබෙනවා. මෙන්න මේ ගුණධම් වල ඉඳීමේ අනිසංශ විදියට. ඒ නිසා පින්නතුනේ පුලුවන් තරම් දුරට මෛත්‍රිය වඩලා ඒ මෛත්‍රී කුසලයෙන් තමන්ගේ මනස නිතරම ශක්තිමත් කරගන්න. ඒක තමයි ලොකු ආශිර්වාදයක්. ඒ නිසා ලෝභය අඩු වෙනකොට ද්වේෂය අඩු වෙනකොට හිතට පින්නතුනේ ලොකු සහනයක් ලැබෙනවා. හැබැයි පින්නතුනේ ලෝභ ද්වේෂ දෙක අඩු වුණා කියලා විතරක් බුදුදහමට අනුව කෙනෙක් සාර්ථකුණා වෙන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේ ලෝකේ පහළ වෙන කාලේ ලෝකේ මිනිස්සු හඳුනාගෙන තිබුණේ නීවරණ පහයි. කාමච්ඡන්ද, ව්‍යාපාද, එවන් තීන මිද්ද, උද්ධච්ච කුච්ච විචිකිච්ඡා කියන මේ නීවරණ පහ විතරයි ලෝකේ මිනිස්සු හඳුනාගෙන තිබුණේ. මේ නීවරණ පහ යම් කෙනෙක් දුරු කළ තියෙනා නම් එයා සමාජයේ විතරක් නෙවෙයි මුනිවරුන්ගේ සමාජයේ එයා සාර්ථක කෙනෙක් කියලා සම්භාවනාවට ලක් වුණා. ඒ විතරක් නෙවෙයි මේ නීවරණ උපරිම මට්ටමට දුරු කළා. දවසකට දෙකකට නෙවෙයි පින්නතුනි. ආත්ම භව සිය ගානක විතරක් නෙවෙයි. අසිත කාල දේවල ආලාර කාලාම උද්දකරා පුත් වෙනි සමහර මුනිවරු හිටියා. සමහර ඍෂිවරු හිටියා. පින්නතුනි මහා කල්ප 84 දහසකට මහා කල්ප 84 දහසකට ලෝභ දේශ තනි කරම දුරු කරුවා හිටියා. එවැනි සමාජයකට තමයි බුදුරජාණන් වහන්සේ පහළ වුනේ. එතරම් කලකට ලෝභ දේශ විතරක් නෙවෙයි තේන මිද්ද උද්දච්ච කුච්ච විචිකිච්ඡා ඇතුළු මේ නීවරණ පහම දුරු කළ හිටියක් පින්නතුනේ. බුදුරජාණන් වහන්සේ කෙනෙක් ලෝකයේ පහළ වෙච්ච කාලෙක ඒ අයවත් සාර්ථකුනේ නැහැ. ඇයි ඒකට හේතුව? බුදුරජාණන් වහන්සේ කෙනෙකුගේ දහම තුල පින්නතුනේ සාර්ථකත්වය බලන්නේ ලෝභ දේශ දෙක අඩු වෙච්ච ප්‍රමාණයට විතරක් නෙවෙයි. කෙනෙකුගේ සාර්ථකත්වය බලන්නේ කොහමද? ඕ මෝහය නැත්තම් අවිද්‍යාව කොයි තරම් දුරට අඩු වුණාද කියන කාරණේ මත. අද සමාජයේ උනත් පින්නතුන් ආශ්‍රය කරන සමහර ඇති. හුඟක් ලෝභය අඩුයි. හුඟක් දේශය අඩුයි. හරිම කාරුණ එකයි. හරිම පරිත්‍යාගශීලී. හරි සත්පුරුසයි. සමහර ඇතැම්මිට කිසිම ආගමක් පිළිපදින්නේ නැහැ. ආගමක් නැහැ ඇත්තෙම. නමුත් යාගලන්නේ සත්පුරුෂකම් තියෙනවා. ඇතැම් මෙඩ බොහොම ගැඹුරට ආගම් අදහනයට වඩා ගුණධම් තියෙන පුළුවන් සමහර යාගලන්. සසර පුරුදු කරපු ගුණධම් ඇතැම් මෙඩ බෝසත්තුරු වෙන්නත් පුළුවන්. එහෙමයි මේ සමාජෙ ඉන්න පුළුවන්. හැබැයි පින්තුනේ බුදුදහම ළඟදී ඒක සාර්ථකයි කියලා කියන්නේ නැහැ. බුදුදහම ළඟදී කෙනෙක්ගේ සාර්ථකත්වය බලන්නේ ඒ දැනත්තා කොයි තරම් දුරට මෝහය නැත්තම් අවිද්‍යාව අඩු කරපු කෙනෙක්ද කියන කාරණය මත බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. සියලුම අකුසල් වලට මූලික පදනම අවිද්‍යාව කියලා. අවිද්‍යා භික්ඛවේ පුබ්බංගමා අකුසලානං ධම්මානං සමාපත්තියං. සියලු අකුසලට මුල අවිද්‍යාව. ඒ විතරක් නෙවෙයි මේ අවිද්‍යාව තියෙනකොට ඒ අවිද්‍යාව අනුව අන්වදේව අහිරිකං අනුත්තප්පං. ඒ අවිද්‍යාව පිටුපස්සේ යනවා හරියට අර ගොනාගේ පිටුපස්සේ යන කරත්තේ වගේ. මොකද්ද අහිරික අනුත්තප්පත් කියන දෙක? පව් කිරීමට ලැජ්ජා නැති බව සහ බිය නැතිකම කියන කාරණා දෙකත් ඒත් එක්කම ඈඳල යනවා කියලයි. පින්නතුනි බුදුරජාණන් වහන්සේ වරක් දේශනා කරනවා අන්ධකාර කියලා සූත්‍රයක. මම දැන් මේ පින්නතුන්ට කලිනුත් අපි අන්ධකාර සූත්‍රය ගැන සාකච්ඡා කළානේ. මතකද? අන්ධකාර සූත්‍රය ගැන අපි අහුවා මතකද? කොහෙන්ද අහුවේ? ඔව්, ගෙදරදී කතා කරන්නේ අපිනේ. ඔව්, අන්ධකාර සූත්‍රය කියන්නේ බුදුහාන සඳහන් කරනවා මේ විශ්වයේ තියෙන පින්නතුනි සමහර ග්‍රහලෝක. මොනවද ග්‍රහලෝක කියලා කියන්නේ? මේ ලෝකයේ තියෙන සත්‍යයන් ජීවත් වෙන ස්ථාන සහ සමාජ නිකම්ම පෘථිවියන් වගේ තියෙන ග්‍රහලෝක තියෙනවා. මේ ග්‍රහලෝක අතර පිනතුනේ සමහර ග්‍රහලෝක තියෙනවා සූර්යාලෝකයේ නොවැදෙන ග්‍රහලෝක තියෙනවා. ඒ සෝලාර් සිස්ටම් එකක ඇතැම් විට තවත් ග්‍රහලෝක වලින් ආවරණය වෙලා සැඟවිල වගේ තියෙන ග්‍රහලෝක තියෙනවා. ඉරව්ව කෙලින්ම පතිත වෙන්නේ ඒවට. ඒවට බුදුදහමේ කියන අන්තරීක්ෂ කියලා. ඇතැම් විට අන්තරීක්ෂ නිරය කියලා කියනවා. ඒ අන්ධකාර ග්‍රහලෝක පිනතුනි සම්පවත වසර ඇතැමිට ලක්ෂ ගණන් තියෙනවා අර අනිත් ග්‍රහලෝක වලට මුවා වෙලා සූර්යාලෝකෙ ඉන්නේ නැහැ. අන්ධකාර. ඉතින් සාමාන්‍ය විද්‍යාඥයෝ කියන්නේ මොකද්ද? අඳුර තියෙනවා නම් සූර්යාලෝකෙ නැත්තම් වතුර නැහැ, වතුර නැත්තම් ගහකොළ නැහැ, ගහකොළ නැත්තම් ජීවීන් නැහැ කියලා කියන්නේ. විද්‍යාඥයන්ගේ උපකරණවලට එතරම් අහුවෙන්නේ. නමුත් වෙනතුනේ බුදුරජාණන් වහන්සේ සඳහන් කරන ඔබ බුදුහාඳුර විශ්වාස කරනවා නම් ධර්මයේ සඳහන් වෙනවා වෙනතුනේ මෙවැනි ග්‍රහලෝක වල ඇතැම් සත්‍යයන් ඉපදෙනවා. විද්‍යාඥයන් උපකරණයට අහු වෙන්නේ නැහැ. මේ ග්‍රහලෝක වල ඉපදෙන්නේ කර්මානුරූපව අන්ධකාරයේ ඉපදෙනවා. මුළු ජීවිත කාලයම අන්ධකාරයේ ඉන්නවා. අන්ධකාරෙම මිය යනවා කියලා. මෙහෙම සත්‍යයන් ඉන්නවා. ජීවිත කාලයෙන්ම ආලෝකයක් දකින්න නැහැ. බුදුරජාණන් වහන්සේ සඳහන් කරන සාමයේ වහන්සේලට මෙන්න මේ අන්තරීක්ෂ කියන ග්‍රහලෝකවල අන්ධකාරයකට වඩා තවත් අන්ධකාරයක් ලෝකේ තියෙනවා. ඒ මොකද්ද? ඔය තමයි අවිද්‍යාව කියන අන්ධකාරය කියලා. අන්න ඒ අවිද්‍යාව කියන අන්ධකාරය දුරු කරන්න තමයි පිනතුනේ බුදුරජාණන් වහන්සේගේ සියලුම ධර්ම දේශනා ඉලක්ක කළ තියෙන්නේ. මුලදී කැමිට කලාමැදිරෙක් වගේ පොඩි එළියක් එනවා. ඊට පස්සේ පොඩි කුප්පි ලාම්පුවක් වගේ. ඊට පස්සේ පොඩි විලක්කුවක් වගේ. පොඩි ගිනි පෙල්ලක් වගේ. ඊට පස්සේ ලාම්පුවක් වගේ. ලයිට් එකක් වගේ. ඊට පස්සේ හඳ වගේ. ඊට පස්සේ ටික ටික සූර්යාලෝක එනවා වගේ. ඊට පස්සේ හරියට දවල් මධ්‍යහක්නේ වලාකුළු නැති අහසේ හරියට ඉර මුදුන් එච්ච වෙලා වගේ සම්පූර්ණ ජීවිතයට ආලෝකය ලැබෙන අවස්ථාවක් තියෙනවා. මෙන්න මේ ගමන් මඟ තමයි පිනතුනි අපි අද ටිකෙන් ටික සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඊටාම කල්පනාවෙන් මේ කියන කරුණ ටික අහගෙන ඉන්න. ගැටලු තියෙනවා නම් අවසානයේ අහන්නත් මතක තියාගෙන ඉන්න. අපි පුළුවන් මට්ටමින් සාකච්ඡා කරමු. දැන් මෙතෙක් සාකච්ඡා කරපු කරුණ වලින් මේ පිනතුනි ගැටලු තියෙනවා අහන්නත් පුළුවන්. ද්වේෂය කිව්වේ කිප්ප විරාගයි මහා සාවජ්ජයි. මහා සාවජ්ජ සාවජ්ජ කිව්වත් හරි සාවජ්ජ කිව්වත් හරි දෙකම හරි. පාලි සංස්කෘත දෙකෙන් දෙවිදිහටම කියන්න පුළුවන්. ලෝභය, දන්ද විරාග, අල්ප සාවජ්ජ. ද්වේෂය, කිප්ප විරාග, මහා සාවජ්ජ. මෝහය කොහොමද? දණ්ඩ විරාග, මහා සාවජ්ජ. දුරු කරන තමාරුයි. ඒ වගේම එහි අකුසලයක් ප්‍රබලයි. විපාකයේ ප්‍රබලයි. එනිසා තමයි පින්නතුනි ලෝකයේ සිදුවන බරපතලම කර්ම හයක් ගැන අකුසල කර්ම හයක් ගැන සඳහන් වෙනවා. මොනවද ඒ හය? බරපතලම අකුසල කර්ම හය මොනවද? පංචානන්තර කර්ම සහ නියත මිත්‍යා දෘෂ්ටිය. ආනන්තර කර්ම පහම කළත් යම් කිසි කාලයක් තියෙන ඒ කාලේ යොමුනාට පස්සේ ඒගොල්ලන් ඒ දුගතියෙන් නික්මෙනවා. නමුත් වෙන තුනේ නියත මිත්‍යා දෘෂ්ටි නැමැති එකම අකුසලය, එකම ප්‍රබල අකුසලය කාලයක් නැහැ. නිරේ ගිහිල්ලා මෙච්චරේ කියලා කාලයක් නැහැ. යම් තාකල් මේ දෘෂ්ටිය අත් නොහැර ඉන්නවා නම් ඒකත් අරින, ඒක අත් හරින කම්ම ඒ නිරේෙන් නික්මෙන්නේ නැහැ. ඒ තරම් ලෝක අවසානයේ වෙන වෙනම ප්‍රේක්ෂක මාර්ගය. ඔව් එහෙම ඒ තරම් දිගු කාලයක් පැසෙන තැනක් තමයි නියත මිත්‍යා දෘෂ්ටි කියලා කියන්නේ. හැබැයි පින්නතුනි මෙතෙන්දී මතක තියාගන්න ඕන කාරණයක් තියෙනවා. අවිද්‍යා කියලා කියන මේකට මෝහ කියලා කියන මේ වචන දෙක තියෙන තුන හුඟා කල්පනාකාරී වහගෙන ඉන්න. ඈ අපි දැන් ටිකෙන් ටික සම් මේ වචන දෙක සමානවත් තියෙනවා, සමහර තැන්වල වෙනස්වත් තියෙනවා. ඒ නිසා අපි ඉදිරි දෙක සාකච්ඡා කරනවා. ඔව් තව අවිද්‍යාව කියන්නේ යමක යථා ස්වභාවය නොදන්නා බව. එතකොට දැන් අපි කියුණේ අර අඳුර කියලා අන්ධකාර කාමරයකට ගියා වගේ කියලා. එතකොට එක අතකින් ආලෝකය නැති නිසා වැහිලා තියෙන මුකුත් පේන්නේ නැහැ කරන්න ඕන දේවල්. එතකොට එකක් අවිද්‍යාව නිසා මේ යථාර්ථය වහලා තියෙනවා. අනිත් අතින් ඒක නිසාම යාගැතින් වැරදි වැඩක් වෙනවා. දැන් අපි කිව්වේ කාරවල කාමරයක ඉන්නකොට ඇතැම් විට අතපය වැදෙනවා, බඩු කුඩු වෙනවා, කෙරළෙනවා, බිත්තිවල හැප්පෙනවා. තොට එකාතකින් තමයි මේ සැබෑ තත්ත්වය වහල තියෙනවා මේකින්. තමන්ගේ නුවණැස, තමන්ගේ ලෝකයේ දෙස බලන්න පුළුවන් යථාර්ථය මේකින් වැහිලායි තියෙන්නේ. ඔව් හේතුඵල නොදිනීම කියන්න පුළුවන්. ඒකට හේතු ඇත්තෙම මේකයි. හේතුඵල නොදිනීමත් ඇත්තෙම අවිද්‍යාවේ ඉහළම ලක්ෂණය. හැබැයි ඊට පල්ලෙහා කර්මඵල නොයෙද හිමත් තියෙනවා. ඒකේ ප්‍රභේදමක් තියෙනවා. ඒකත් ඒකම තමයි. ඔව් ඒකෙත් ප්‍රභේද අපි ඇත්තෙම ඉදිරියට සාකච්ඡා කරනවා. තාම ඒකට ආවේ නැහැ. අපි ටිකෙන් ටික විස්තර කරනවා. ද්වේෂයෙන් නැති කරන්නේ මෛත්‍රිය. ලෝභයෙන් නැති කරන්නේ මුදිතා. ඔව් ලෝභයෙන් නැති කරන්නේ ඇත්තෙම අවස්ථා කීපයක් තියෙනවා. එකක් අපි කියුවේ පරිත්‍යාග සීලත්වයෙන් දන් දීම. අනිත් එක අසුභ භාවනා වැඩි වීම. ඒ වගේම මෛත්‍රියේ වැඩීමේම ලක්ෂණයක් තමයි දිනු වෙන ගැතේ මුදිතා ගුණය. ඒකිනුත් යම් කිසි විදියකට අපට ලෝභය අඩු කරන්න කියන්න පුළුවන්. හැබැයි කොහොමවා මෛත්‍රියේ පැත්තට තමයි කියන්නේ. මොකද මේ සතර බ්‍රහ්ම විහරණයම එකට යන්නේ. ඒක මොහේ. ඔව් ඊළඟට ඒක තමයි දැන් අපි ඒකට යන කලින් තමයි මේ ටික අපි කතා කරන්නේ. ඔව්. ඒක ඉදිරියට කතා වෙනවා. එතකොට කියනதுනේ මොහේ කියන්නේ එකාතකින් අපි මුලා කියන්නේ මුලා වෙනවා කියලා කියන්නේ හරියට අතරමං වෙනව තැනක හරියට කරන්න කියන්නේ මොකද්ද කියලා අපි දන්නේ නැහැ. ඒ නිසාම දැන් මේක දැන් අපි කොහෙන්ද මිරිඟුව ඈත පේනකොට මිරිඟුවට රැවටෙන ඒ මුවා වතුර තිබහක් තියෙනවා නම් ඒ මුවා මිරිඟුව පස්සේ දුවනවා. එකාතකින් අර නැති දෙයක් තියෙන විදිහට පෙන්නනවා. ඊට පස්සේ ඒ නිසාම ਉਹ අවශ්‍යතාවය කරා ඒ පස්සේ දුවනවා. මෙන්න මේක තමයි මෝහයේ මුලාවේ ලක්ෂණය, අවිද්‍යාවේ ලක්ෂණය. ඔව් විපල්ලාස කියලා මේකට කියලා කියනවා. සතර විපල්ලාසයක් විදිහට විස්තර වෙනවා. පින්නතුනි මෙන්න මේ මෝහය දුරු වීම සඳහා මෝහයට විරුද්ධ වූ අංගයක් අපි වඩන්නට ඕනේ. ඒකට තමයි ප්‍රඥාව කියලා කියන්නේ. අවිද්‍යාවට විරුද්ධ වූ පැත්ත තමයි විද්‍යාව කියලා කියන්නේ. සම්මා දිට්ඨිය කියලා කියන මේකට මේකට විද්‍යා කියලා කියනවා, ඥාන කියලා කියනවා, පඤ්ඤා කියලා කියනවා, ධම්මවිචය කියලා කියනවා, ආලෝක කියලා කියනවා, චක්කු කියලා කියනවා, මේක පද තියෙනවා. දැන් බුදුරජාණන් වහන්සේ සම්මා සම්බුද්දත්වයට පත්වෙච්ච වෙලාවේ සඳහන් කළා චක්කු මුදපාදී, ඥාන මුදපාදී, පඤ්ඤා උදපාදී, විද්‍යා උදපාදී, ආලෝක උදපාදී කියලා මේ හැම වචනයකින්ම කියන්නේ මේ ප්‍රඥාව. ඒක සම්මා දිට්ඨිය කියලා කියනවා. ඥාන කියලා කියනවා. ධම්මවිචය කියලා කියනවා. විවචය කියලා කියනවා. ඒ වගේ සමාන පද හුඟක් මේකට තියෙනවා. එතකොට පින්නතුනේ මෙන්න මේ ප්‍රඥාව දිනු කිරීම තමයි ලෝකේ ශ්‍රේෂ්ඨතම දේ හැටියට සඳහන් කළේ. විද්‍යා උප්පතං සෙට්ටා අවිද්‍යා නිපතං වරෝ කියලා කියනවා. විද්‍යාවේ පහළවීම උතුම්, අවිද්‍යාවෙහි බිඳ වැටීම, අවිද්‍යාවේ දුරු වීම උතුම් කියලා කියනවා. එනිසා මෙන්න මේ විද්‍යාව නුවණ සම්මාදිටිය පහළ කර ගැනීම සඳහා කරුණු හතරක් ආරම්භයේ පටන්ම වඩන්නට ඕන, තිනු කර ගන්නට ඕන. මොනවද මේ කාරණා හතර? ඔව්, ඒ තමයි අපි සතර සෝතාපට්ටි අංග වශයෙන් සඳහන් කරන කල්යාණ මිත්‍රාශ්‍රය, ඔව්, සද්ධර්ම ශ්‍රවණය, යෝනිසෝ මනසිකාර්ය සහ ධර්මානුධර්ම ප්‍රතිපත්තිය කියන කාරණා හතර. මේ හතර පින්නතුනේ ආධ්‍යාත්මික ගමන මගේ හැම ස්තරයකම ඉන්න අය විසින් පිළිපැදිය යුතු හතරක් මේක. දැන් අපි දැන් බණහාල ඉවරයි, අපි දැන් හොඳට දන්නවා කියලා අපිට එහෙම ඉන්න පුළුවන් කමක් නැහැ. අපි මේ පින්නතුනේ රහතන් වහන්සේලාත් බණහාල තියෙනවා. රහතන් වහන්සේලාත් ධර්ම සාකච්ඡා කරලා තියෙනවා. බුදුහාමර රහතන් වහන්සේට කියනවා ස්කන්ධ පංචකය සමුදේ වැය වශයෙන් වඩන්න කියලා. ඒ කෙලෙස් ප්‍රහින කරන්න නෙවෙයි, දුක් නැති කරන්න නෙවෙයි, දුක් නැති කළ උන්වහන්සේලා තියෙන්නේ ධිට්ඨ ධම්ම සුඛ කියන්නේ සඳහා කියලා. මේ ජීවිතේ තව දොරටත් සුවසේ වාසය කරන්න, තව දොරටත් මේ ධහම තුල ඉන්න කියලා සඳහන් කරනවා. ඔව්, උන්වහන්සේලා ධර්ම සාකච්ඡා කරනවා කරන්නේ කාරණා දෙකකට. එකක් තමයි අනිත් අයට ධර්මය අහන්නට අවස්ථාවක් සලසලා දෙන්න. අනිත් දේ තමයි ලෝකෙ වෙනුවෙන් ධර්ම දේශනා කරන්න තවත් ඉගෙන ගන්න වෙනවා සමහර විට. දැන් මිහිඳු හාමුදුරුවෝ රහත් වුණාට පස්සේ තමයි ත්‍රිපිටකය ඉගෙනගෙන තියෙන්නේ. ලංකාවට එන කලින් මුළු ත්‍රිපිටකයම අටුවාවත් එක්ක ඉක්මනින්ම හැබැයි කෙටි කාලයකින් ඔක්කොම පාඩම් කරලා තියෙනවා. ඒ කරන්නේ තමන්ගේ මානෙ දිනු කරගන්න නෙවෙයි, මම මේවත් දන්නවා කියලා කියන්න. ලෝකෙට සේවය කරන්න. උන්වහන්සේලා ඊළඟට තවදුරටත් අධ්‍යයනය කරපවස්සා තියෙනවා. ඒ විතරක් නෙවෙයි, සමහර අවස්ථාවල සඳහන් වෙනවා සාමාන්‍ය අභිඥා නැතුව රහත් වෙච්ච සමහර උතුමන් රහත් වුණාට පස්සේ අභිඥා ලබා ගැනීම සඳහා තවදුරටත් හිත වැඩුවා කියලා. ඉරිදි බල ලබා ගන්න. ඇයි? ලෝකෙට තමන්ගේ මාන්නය ප්‍රදර්ශනය කරන්නද? නෑ, ඒකිනුත් ලෝකෙට සේවයක් කරන්න පුළුවන්. සාමාන්‍ය කෙනෙකුට වඩා ඒ දේවල් උපයෝගී කරගෙන ලෝකයේ මිනිසුන්ගේ ශ්‍රද්ධාව දිනු කරන්න, ප්‍රඥාව දිනු කරන්න, කටයුතු කරන්න උපකාරයක් වශයෙන් ඒ දේවල් කළා තියෙනවා. පින්නතුනේ මෙන්න මේ අවිද්‍යාව ගැන සාකච්ඡා කරද්දී ඒ අවිද්‍යාව දුරු කිරීම සඳහා තමයි බුදුදහමෙහි හැම අනුශාසනාවක්ම සඳහන් වෙන්නේ. ඒ සඳහා මෙන්න මේ කරුණු හතරෙන් නිතර උපකාරවත් බව ලබන්නට ඕන. කල්‍යාණ මිත්‍රාශ්‍රය, සද්ධර්ම ශ්‍රවණය, යෝනිසෝ මනසිකාරය, ධර්මානුධර්ම ප්‍රතිපත්තිය. කල්‍යාණ මිත්‍රාශ්‍රය කියලා කියන පින්තුනේ මේ ධම්මඟ විස්තර කළ දෙන කලන මිතුරන් තමයි ඉන්නට ඕන. දැන් වර්තමානයේ හැටියට සජීවී පුද්ගලෙක් වෙන්නත් පුළුවන්, හැතැමිට පොතක් වෙන්නත් පුළුවන්, සීඩී එකක් වෙන්නත් පුළුවන්, පෙන් ඩ්‍රයිව් එකක් වෙන්නත් පුළුවන්, වෙබ්සයිට් එකක් වෙන්නත් පුළුවන්. අලුත්ම විදියට පින්නතුනි නොයෙක් ක්‍රමවලින් මේ සඳහා අපි යොමු වෙන්නට ඕනේ. හැබැයි මේ ධහම මේ කල්යාණ මිත්‍රයන් තමන්ට ලැබෙන්නේ නිකන් නෙවෙයි, තමන්ගේ ළඟත් ගුණ ධහම් තියෙන්නට ඕන. අවංක බව, පරිත්‍යාග සීලීත්වය, මෛත්‍රිය, මෙන්න මේ ගුණාංග, කළගුණ සැලකීම, මෙන්න මේ ගුණාංග තමන්ගේ ළඟ තිබුණොත් තමයි කල්‍යාණ මිත්‍රයන් මුණ ගැහුණත් තමන්ට ධර්මය ලැබෙන්නේ. සමහර විට මේ ගුණ ධර්ම ඔබ ළඟ නැති වුණොත් ඔබට කල්‍යාණ මිත්‍රයන් මුණ ගැහේ වෙන දෙයක් කතා කරගෙන මල්ලි අයියෝ ඔයා කොහෙද ගියේ, ඔයා හරි ලස්සනයි එහෙම කියලා මොනවා හරි ටිකක් කතා කරේ. නමුත් ධර්ම සාකච්ඡාව නම් කරන්නේ නැහැ. මොකද එයාට තේරෙන්නේ නැහැ මිට මේ කෙනත් එක සැල්ල වැඩක් නැහැ කියලා. ඒ නිසා අපේ ළඟ ගුණ ධර්ම තියෙන්නට ඕන. ධම්මකාමෝ භවං හෝති කියන විදිහට ධර්මයට කැමති බව අපේ ළඟ තියෙන්නට ඕන. මේක හොඳ ලක්ෂණයක්. නිතරම ධර්මයේ සොයාගෙන යන්න ඕන බව, ධම් ගැටළු විමසන්න ගතිය, ඒ උනන්දුව තමන්ගේ ළඟ තියෙන්නට ඕන. එහෙම තිබුණොත් තමයි කල්‍යාණ මිත්‍රයන්ගෙන් නියම ප්‍රතිලාභ තමන්ට ලැබෙන්නේ. ඒ වගේම තමයි පිනතුනේ කල්‍යාණ මිත්‍රයෙක් මුණ ගැහුණාම තමන් ලබන ලොකුම ප්‍රතිලාභය තමයි ඒ තැනත්තාගෙන් ධර්මය ලබන්නවා. දැන් සමහර ඇත්තන් ස්වාමීන් වහන්සේලා ආශ්‍රය කරන්නේ ධර්මයට නෙවෙයි. වෙන වෙන දේවල් බලාපොරොත්තු වෙනවා. ධර්ම සාකච්ඡාවක් කරන්නේ නැහැ. දැන් මෙතන වෙන වෙන සුළු සුළු දේවල් ටිකක් බලාපොරොත්තු වෙන තමයි ස්වාමීන් වහන්සේලා හිතවත් කරගන්නේ. ස්වාමීන් වහන්සේලා උදව් කරන්නේ. නමුත් වෙන තුන එහෙම නෙවෙයි අපි. ස්වාමීන් වහන්සේ කෙනෙක්ගෙන් ලබන ලොකුම ප්‍රතිලාභය තමයි ධර්ම ප්‍රතිලාභය ලබන්නේ. ඒ නිසා පින්තුනි ඒ ධර්ම සේවය කරන්න ස්වාමීන් වහන්සේලට ලබා දෙන්න පුළුවන් උපරිම විවේකයේ නිදහසක් ලබා දෙන්න අනවශ්‍ය විදිය කරදර ස්වාමීන් වහන්සේට කරන්නත් එපා. දැන් අපි දන්නව සමහර අම්මලේ නොහොඳ බුද්ධිමත් අම්මලා තමන්ගේ දරුවන් සාසනයට පූජ කරනවා. ඇතැමිට දරුවන්ගෙන් එහෙම කිසියම් දෙයක් බලාපොරොත්තු වෙන්නේ වැඩි දෙයක් තමයි දරුවට දුරකථන කණිවිඩයක්වත් දෙන්නේ නැහැ. ඇතැමිට සමහර බුද්ධිමත් සම්මල දැකලා තියෙනවා අපි. අපි ඒ දරුව සාසන පූජ කළා ස්වාමීන් වහන්සේට කැමති විදිහට ධර්මයේ හැසිරෙන්න ඕන අපි හැමදෙරට බාධා කරන්නේ නැහැ කියලා. ඇතැමිට ගෙදර දානකටවත් එන්න කියන්නේ නැහැ බාධා වෙයි කියලා බාහනා කන්නේවට. එහෙම අම්මලා ඉන සමහර අම්මලා බුද්ධිමත් සම්මල. අන්න ඒක තමයි පින්නතුනේ නියම විදියට ඇත්තටම අපි ස්වාමීන් වහන්සේට ආදරය නැහැ. ඒකෙන් කියන්නේ නැහැ මම ගෙදර දාන්න වඩම්මන්නපා කියලා නෙමෙයි මේක වර්ධා තේරුම් ගන්න එපා. ඇත්තෙන්ම ඔබගේ බුද්ධිය දිනු කරගන්නයි මේ කියන්නේ. වටින්නේ ස්වාමීන් වහන්සේ කෙනෙක් මේ ධර්ම මාර්ගයේ ඉදිරියට ගියෝතින් පින්නතුනේ. එතකොට ඔබට දැනටත් කරනට වඩා සේවයක් ඒ ස්වාමීන් වහන්සේට කරන්න පුළුවන්. ඒ ශක්තිය ලැබෙනවා. ඉතින් ඒක ගැනත් අපි බුද්ධිමත් වෙන්නට ඕන නිසා සත්පුරුෂයන්ගෙන් අපි ලබන ප්‍රධානම දේ තමයි ඒ අයගෙන් ධර්මය අපි ලබන්නට ඕන. මේ උග්ග ගෘහපතිතුමා අපි අර උග්ග ගැන සුවිශේෂ ලක්ෂණ ටිකක් කිව්වේ. ඔහු කියනවා ස්වාමීන් වහන්සේ කෙනෙක් මට මුණ ගැහුණොත් මම ඒ ස්වාමීන් වහන්සේගෙන් ධර්ම කාරණයක්මයි අහන්නේ කියලා. ස්වාමීන් වහන්සේ දන්න කාරණයක් මට නොකිව්ව මන් දන්න ධර්ම කාරණයක් ස්වාමීන් වහන්සේට උගන්වනවා කියලා. පින්නතුනි බුදුරජාණන් වහන්සේගේ කාලේ මෙහෙම ශ්‍රාවකයන් ඉඳලා තියෙන චිත්ත ගෘහපති හැම කෙනෙක් උග්ග ගෘහපති හැම කෙනෙක් මේ බොහෝ දෙනා අනාගාමී අය. බුදුරජාණන් වහන්සේ සමහර ස්වාමීන් වහන්සේලට සඳහන් කළා කියනවා චිත්ත ගෘහපතිලාට ගිහිල්ලා මේ ධර්ම කාරණය ගැන සාකච්ඡා කරන්න කියලා. එහෙම ගියාම හිතන්න එපා ගෘහපතිතුමා ආඩම්බරෙන් ඉඳී කියලා. ඉස්සෙල්ලා හොඳට පසන පිටුවල වඳිනවා. වැඳලා ගෞරව දක්වලා තමයි ඊට පස්සේ ධර්ම කාරණය විස්තර කරන්නේ. ධර්මය දන්නවා කියන මාන්නය ඇති කරගන්නේ නැහැ. ධර්මය නොදන්න කෙනෙකුටත් වඩා තෙරුවන ගැන අපමේ අපරිමිත ගෞරවයක් තියෙනවා. ඒක තමයි ශ්‍රද්ධාවන්ත කෙනාගේ ලක්ෂණය. ඒ නිසා පින්නතුනේ කල්යාණ මිත්‍රයන්ගෙන් ධර්මය ශ්‍රවණය කරන්න. ඒ ධර්මය ශ්‍රවණය කරද්දී තමන් දක්ෂ වෙන්න ඕන, තමන් බුද්ධිමත් වෙන්න ඕන. සැබෑම ධර්මය කාගෙන් ඉස්මතු වෙන්නේ කියලා බලගන්න. මොකද පින්නතුනේ අපට වටිනම දේ කාලය. අපට වෙන කිසිම දෙයකට වඩා අපට වටින කාලය. අපට මේ ධර්ම දේශනාවලදී පුද්ගලව තේරුම් ගන්නවත්, පුද්ගල විවේචනය කරන්නවත්, hina යන කතා ටිකක් අහන්නවත් නෙවෙයි අපට අවශ්‍ය වෙන්නේ. අපට අවශ්‍ය වෙන්නේ මේ චතුරාර්ය සත්‍ය, පරිසම්පාදය, හේතුඵල ධම, දුක ඇතිවීම නැතිවීම හරියට පැහැදිලි කරලා දෙන දේශකරුවෙක් අපට අවශ්‍ය වෙනවා. ඒකෙන් කියන්නේ අනිත් දේශකයන් ප්‍රතික්ෂේප කරන්න ඒගොල්ලන්ට අවමන් කරන්න කියලා නෙමෙයි මේ කියන්නේ. ඒ හැම දේශකයන් වහන්සේ කෙනෙක්ම එක එක මට්ටම් වලින් සමාජයට සේවයක් කරනවා. අපි ඒක අගයන්න ඕන. බෝධි පූජා තියෙන ස්වාමීන් වහන්සේ කෙනෙක් ගත්තත් ඒත් වටිනවා. අපි පොඩි කාලේ පැහැදුනේ බෝධි පූජා හරනේ. හරිදම ස්වාමීන් වහන්සේ බෝධි පූජා තියෙනකොට ඒ කවිවලට පැහැදිලි තමයි අපි මුලින්ම ශාසනයට ආවේ ඇතැමිට. ඒ නිසා ඒකත් අපට පිට වෙනවා තියෙනවා. අපි ඒකවත් අවමන් කරන්න හොඳ නැහැ. නමුත් ඒ හැම තැනකින්ම අපි ඇවිල්ලා අපි බුද්ධිමත් වෙන්නට ඕන. ඉහළම තැනට යනකොට ඉහළම දේ ස්පර්ශ කරන්න අපි දක්ෂ වෙනවා. හැබැයි දක්ෂ වුණා කියලා අර කල්යනා දේවල්ට නිග්‍රහ කරන්නත් හොඳ නැහැ. දැන් ඔබ මහාචාර්යවරයෙක් කියලා ගෙදර ළමයෙක් සෙල්ලම් කරනකොට ඔයා ඔබ බනිනවද? මේ පිස්සු වැඩ ඔබ කරන්න එපා, සෙල්ලම් කර කර ඉන්නවද, පාඩම් කරන්නේ කියලා කියනවද? නෑනේ නේ. ඔබන් දරුවට සෙල්ලම් බඩුවක් ගිහිල්ලා දෙනවා නේ, දරුවත් එක්කම සෙල්ලම් කරනවා ඔබනේ. ඔබ යම් යම් මට්ටම් වලින් ඒ සත්‍යයන් වලට අනුකූලතාවය දක්වනවා. ඒකෙන් කියන්නේ ඔබ සැබෑ ජීවිතය සෙල්ලම් කරනවා කියලා. ඒ දරුවගේ මානසිකත්වයේදී ඔබ යම් කිසි විදියක නම් මේ ශීලිතයන් දක්වනවා. ඒක තමයි බුද්ධිමත් බව කියලා කියන්නේ. බුදුරජාණන් වහන්සේත් එහෙමයි. මහා කාශ්‍යප ස්වාමීන් වහන්සේත් ඇතැම් විට පාර යන කුඩා ළමයි රස කැවිලි අනුභව කරමින් යන කුඩා ළමයක කතා බහ කරලා පැහැදිලා. ඒ ළමයි Tamanට කැමර තිමිච්ච රස කැවිලි මහා කාශ්‍යප හඳුරන්න පූජා කරලා තියෙනවා. ඒ වගේ දෙන්නතුනි බොහෝම සුළු දෙයකින් උනත් ඒ පුද්ගලයන් ඇසුරු කරලා ඒ අය ධාමයට නැඹුරු කරගන්න අවස්ථාවක් තියෙනවා. ඒ නිසා ආරම්භක පියවරදී වැඩගත් වෙනවා. හැබැයි ඒකෙන් කියන්නේ අපි හැමදාම අර කල්යා මට්ටමේ ඉන්නවා කියලා නෙමෙයි මේ කියන්නේ. Taman ඉහළට යනවා ටිකෙන් ටික. ඒ නිසා අපි දෙන්නතුනි ධර්මයේදී ගැඹුරුම ධර්මය තේරුම් ගන්නට උනන්දුවත් උත්සාහය අපේ ළඟ තියෙනට ඕන. ඒ අහන ධහම පින්නතුනේ පුළුවන් තරම් දුරට චින්තාමය ප්‍රඥා විදියට යෝනිසෝ මනසිකාරයෙන් ටිකෙන් ටික තමන් මෙනෙහි කරන්න ඕන පුළුවන් තරම්. පන්තරට ආපු දවස් විතරක් නෙවෙයි. පන්තරට ඔබ එන්නේ නැහැ මාසෙක දවසයි. සිල් ගන්න මාසෙක දවසයි. ඒ මාසෙක දවස ඔබ ලබාගත්තු දේ පින්නතුනේ ඒ මාසයේ තුලම ප්‍රගුණ කරන්න. හැමදාම නොරදවාම පුළුවන් නම් නිශ්චිත වේලාවක් වෙන් කරගෙන භාවනා කරන ගෙදර. තමන්ගේ දරුවෝ ටිකත් එක්කම කරන්න පුළුවන්. තමන්ගේ කාලසටහනක් හදාගෙන දවසට යන්නේ 15ක් 20ක් භාවනා කරන්න පුළුවන්. අද බැරි වුණා නම් හෙට ඒකටත් එක්කම භාවනා කරලා ඒකට හරියක් දාගන්න. නැත්නම් අද හුඟක් වීර්යයක් නම් හෙටත් එක්කම අදට භාවනා කරන්න. අද භාවනා කරන්න. පිනුතුනේ මෙහෙම යනකොට තමයි ලොකු ප්‍රබෝධයක් තමයි ජීවිතේ ඇති වෙනවා මේ ප්‍රතිපන්තේනත් එක්ක. යෝනිසෝ මනසිකාරය තුළින් නිතරම මේ කරුණ මෙනෙහි කරන බාහිර දකින ඇසෙන හැම දෙයක්ම ධර්මය හරහා බලන උත්සාහ කරන. ඒ වගේම පින්නතුනි සමථ විදර්ශනා දෙක පුළුවන් තරම් වඩන්න. ප්‍රතිපත්තිය කියන්නේ ඒක. මෙන්න මේ කරුණ තමයි පින්නතුනි මෝහය අඩුවීම සඳහා නැත්තම් ප්‍රඥාව ලබා ගැනීම සඳහා යා යුතු ගමන් මඟ. මේ ධර්මයේ ඇහෙන්න ඇහෙන්න පින්නතුනි පළවෙනි පියවර තමයි මිත්‍යා දෘෂ්ටියේ මෝහයේ දැඬීම අතුල තමයි නියත මිත්‍යා දෘෂ්ටිය කියලා කියන්නේ. මේකට කියනවා කරුණු 10ක් තියෙනවා. දස වස්තුක මිත්‍යා දෘෂ්ටිය කියලා. නත්ති දෙන්නම් නත්ති එක්තන් ආදි වශයෙන් මේක කරුණු 10ක් තියෙනවා. පාලි භාෂාවෙන් දුන් දෙහි විපාක නැත, යාගෙහි විපාක නැත, හෝමෙහි විපාකේ නැත, මෞපියන්ට සලකලා උපස්ථාන කළ පිනක් නැත, මෙලවක් නැත, පරලොවක් නැත, ශ්‍රවණ බ්‍රාහ්මණයක් නැත. මෙන්න මේ වගේ කරුණු 10ක් ගැන දැඩි අනවබෝධයක මිත්‍යා දෘෂ්ටියක ගැළෙලින්න කෙනා තමයි කියන්නේ නියත මිත්‍යා දෘෂ්ටියයි කියන්නේ. එතකොට පින්නතුනේ අපි සමාජය දෙස බැලුවාම හිතන්න එපා ලෝකේ බොහෝ දෙනෙක් නියත මිත්‍යා දෘෂ්ටිය කියලා හිතන්නේ බාහිම හේතුවක් ඇරදී ඒක. ලෝකේ තියෙන අන්තවාදී ආගමක ඉන්න කෙනෙක් වුණත් මේ 10ම මේ විදිහටම මිත්‍යා දෘෂ්ටි ඉන්න හැදෙල එකක් නැහැ. සමහර අය තමන්ගේ ඇතැමිට අම්මට තාත්තට සලකනවා. ඇතැම්මිට ඒ සැලකීම නිසා සුගතිගාමී වෙන්නත් පුළුවන්. ඒ නිසා දුගතිගාමී වෙන්නේ හොඳට මතක තියාගන්න මේ 10 තුලම අනවබෝධයෙන් ඉන්න වැරදි මතකින් අය විතරයි අනිවාර්යයෙන්ම දුගතිගාමි වෙනවා කියන මට්ටමට යන්නේ. එහෙම නැති කෙනා ඇතැම් විට සුගතිගාමි වෙන්න පුළුවන්. එයා කරන මොද දේවල් වලින්. චුල්ලකම විභංග සූත්‍රයේ ළඟම තියෙන මජ්ක්‍ධිම නිකායේ මහාකම විභංග කියලා සූත්‍රයක්. මේ මහාකම විභංග සූත්‍රයෙන් දැක්වෙනවා සමහර අය ඉන්නවා කුසල් කළා කුසල් වඩලා දුගතිගාමී වෙන අය ඉන්නවා. කුසල් වඩලා සුගතිගාමී වෙන අයත් ඉන්නවා. කුසල් වඩලා දුගතිගාමී වෙන අයත් ඉන්නවා. අකුසල් වඩලා දුගතිගාමී වෙන අයත් ඉන්නවා. අකුසල් වඩලා සුගතිගාමී වෙන අයත් ඉන්නවා. මෙහෙම කිව්වම කලබල වෙන්න එපා ඈ. අකුසල් කරලා දුගතිගාමී වෙන එක සාමාන්‍ය දෙයක් තේරුම් ගන්න පුළුවන්. නමුත් අකුසල් කරලා සුගතිගාමී වෙන්නේ කොහොමද කියලා තමන්න ගැටලුවා. ඒකට හේතුව තමයි පින්නතුනේ මුල් කාලේ අකුසල් වුණාට එයා අන්තිම කාලේ කුසල් වඩනවා. කුසලෙන් ඇතැමිට උත්පරීම එයා ප්‍රගුණ කරන අන්තිම කාලේ දැන් හොඳම උදාහරණය අඟුලිමාල. සමහරේ වගේ දඩයම් කරපුවා හිටියා. දැන් අඟුලිමාල හාඳුරන නැවත ඉපදුනේම නැහැ. සම්පූර්ණ සසර ගමන අවසන් කළා. මුල් කාලේ වැරදි උනාට පෙනුතුනේ පස්සේ කාලේ වැරදි ඔක්කොම හදාගෙන අර මිත්‍යා දෘෂ්ටි ඉන්න අය පෙනුතුනේ සමහර අය සුගතිගාමී වෙනවා. ඒ මිත්‍යා දෘෂ්ටි කියන්නේ නියත මිත්‍යා දෘෂ්ටි නෙවෙයි, ඊට වඩා අඩු මට්ටමේ මිත්‍යා දෘෂ්ටි ඉන්න අය. යතරම දෙවලු තියාගලා තියෙනවා. ඇතැමිට සතරතර මොහොත දෙවලු තියන්නේ ඉතුරු වෙලා තියෙනවා. මේ ආත්ම භාවය ඇතැමිට පාප මිත්‍රාසනෙන් අඩුපාඩු වුණාට ඒ අය හොඳ දේවල් සතරේදී දිනු කරලා තියෙන මේ ආත්මේ පස්සේ කාලේ ඔක්කොම දැන් මේ වැඩේ කළා හොඳ පැත්තට දිනු කරපයන් තියෙනවා. ඒ නිසා යා සුගතිගාමි වෙනවා. සමහර අය නොතිනුතුනේ කුසල් වඩලා සුගතිගාමි වෙනයි. ඒක අපට ගැටලුවක් නෙවෙයි අපි බොහෝ දෙනෙක් දන්නවා. නමුත් විනෝතිනේ කුසල් වඩලා දුගතිගාමි වෙන්නේ නැහැ තියෙනවා. ඒ කොහොමද වෙන්නේ? ඔව් මුල් කාලේ හුඟා කුසල් කළ දැන් හොඳම උදාහරණය දේවදත්ත හාමුදුරුවෝ. මුල් කාලේ බුදුරජාණන් වහන්සේ දේවදත්ත හාමුදුරුවෝ ගැන වර්ණනා කළා. දේවදත්ත හාමුදුරුවෝ හොඳ කෙනෙක්, සත්පුරුෂ කෙනෙක්, අපේ දහම තුල ඉන්න කෙනෙක් කියලා. ඒ නිසා උන්වහන්සේ දිනු වුණා. උන්වහන්සේ ධානාභිඥා ලැබුවා. නොයෙක් විදි ඉරිදි බලක් පාඩු පුළුවන් වුණා. නමුත් පස්සේ කාලේ උන්වහන්සේ පිළිගුණා ආනන්දර කර්ම කරගත්තා. පස්සේ කාලේ උන්වහන්සේට සුගතියක් අහිමි වුණා. නිවන නෙවෙයි මාර්ගඵල ලබන්න කොහොමවත් බැරි වුණා. දැනක් නෙවෙයි උන්වහන්සේට සුගතියට යන්නත් බැරි වුණා අන්තිම කාලේ කරපු වැරදි නිසා. මෙන්න මේ වගේ ලක්ෂණ තියෙන වෙයි නිසා අපි ඇතැම්මිට කෙනෙක් අපි දකින කාලේ නෙවෙයි දැන් ඇතැම්මිට කෙනෙකුගේ தත්ත්වය. දැන් ඔබ යම් කෙනෙක් මුණගැහෙන කාලයක් හොඳ කෙනෙක් වෙන්න පුළුවන්. නමුත් අද වෙන විට යම්වා පිරිහෙච්ච කෙනෙක් වෙන්න පුළුවන්. ඒ වගේම ඔබට කෙනෙක් හමු වෙච්ච කාලේ හුඟක් පිරිහෙච්ච කෙනෙක් වෙන්න පුළුවන්. ඇතැම්මිට දැන් මේ ඇතැම්මිට මාන වෙලා හුඟක් භාවනා කරන කෙනෙක් වෙන්නත් පුළුවන්. එහෙම සමහර අය ඉන්නවා. ඒ නිසා කියනතුන් ජීවිතවල මිනිස් මනසේ හැකියාව තමයි ඕනම මොහොතක අපේ හිතේ දැවැන්ත පරිවර්තනයක් කරගැනීම හැකියාව තියෙනවා. හොඳ කල්යාණ මිත්‍රයන් මුණ ගැහුණොත් අපේ ජීවිතේන ගමන් මඟ සම්පූර්ණ වෙනස් කරගන්න බල හැකියාව තියෙනවා. ඒ ශක්තිය ඇතුව තමයි මිනිස් ලෝකේ කෙනෙක් ඉපදෙන්නේ. නැත්තම් මිනිස් ලෝකේ ඉන්න බෑ පින්නතුනි. විශේෂයෙන්ම මේ වගේ කාලයක බුද්ධෝත්පාද කාලයක අස්කන්නාස්කාදී ඉන්ද්‍රිය විකලක්තියක් නැතුව හොඳ බුද්ධියක් ඇතුව මිනිස් ලෝකෙ ඉන්න පින්නතුනි. එයාට හොඳ කල්යාණ මිත්‍රාසයක් ලැබුණොත් ඇතැමිට එයාගේ ජීවිතවල විශාල පරිවර්තනයක් හොඳ පැත්තට වෙන්න පුළුවන්. ඒක තමයි ලක්ෂණය. එනිසා පින්නතුනි අපි මේ සාකච්ඡා කරන දැන් අවිද්‍යාව ගැන. එතකොට අර කාරණා හතරෙන් පෝෂණය ලැබෙමින් අපි ධර්මයේ තුලට යනකොට ධර්ම ශ්‍රවණය කරන්න පින්නතුනි අපට මුලින්ම ලැබෙන දේ තමයි අර අන්ධකාර කාමරයක ඉන්න අපට කලහමැදිරි එළියක් වැටුණා වගේ දැන් ඔන්න අර දසවස්තුක මිත්‍යා දෘෂ්ටියෙන් ටික ටික අඩු වෙනවා. ඈ මෙලවක් නැත, පරලවක් නැත කියලා ඒව පින්නතුනේ දැන් බෞද්ධ විතරක් නෙවෙයි අබෞද්ධයෝත් ඒ වැරදි අදහස් අයින් කරගෙන දැන් තියෙනවා. පරේෂණ රාශියක් දැන් තියෙනවා. සත්‍ය නැවත ඉපදෙන හැටි, ඉපදිච්චයි කිය ආත්ම ගැන කියන ඒවා දැන් විශේෂයෙන් බටහිර විශාල වශයෙන් පරේෂණ කරනවා. ඒ දැන් බොහෝ දිනෙක පිළිගන්න මට්ටමට ඇවිල්ලා තියෙනවා. එනිසා පින්නතුනි බුදුරජාණන් වහන්සේගේ ධර්මය අසුවත් අපට ශ්‍රද්ධාව පිටවා ගත්තොත් අර මේ පරේෂණ කළ සෑයනට වඩා වේගින් අපට ධර්මය තුළින් ඉදිරියට එන්න පුළුවන්. හැබැයි පින්නතුනි ආරම්භයේදී යම් කිසි විදියක මේ තථාගත ධර්ම ගැන විශ්වසනීයත්වයක් ගෞරවයක් තියෙන්න ඕන. ආරම්භයේ පටන් ප්‍රශ්න කරන්න ගියොත් තමන්ට මුකුත්ම නැති වෙනවා. දැන් ඔබ නොගියපු තැනකට යන්න මැප් එකක් හරි ඇඩ්‍රස් එකක් හරි දුන්නොත් මුලින්ම මේ මැප් එක ගැන ඇඩ්‍රස් එක ගැන තමයි විශ්වාසයක් තියෙන්නේ. ඒක තර්ක කර කර හිටියොත් එයා ඒ දීපු ගැන විශ්වාසයෙන් හිටුවොත් ඔබට යන්න බෑ. ඔබ ලොකු අවිශ්වාසයක් වුණොත් බලන්න වෙනවා. හැබැයි ඊට පස්සේ ඒ ගමනාසයට යනකම් විශ්වාසනීයත්වයක් ඔබ ළඟ තියෙනවා. ඒ නිසානේ ඔබ ඒ ගමන්ම ගියන්නේ. අපි කොච්චර යනවද එහෙම ගමන? අපි ඇත්තෙම පිනතුනේ දැන්ත ජීවිතයේත් අපි කොයිතරම් දේවල් පුද්ගලයන් ගැන නොදැන විශ්වාස කරනවද? ඔබ වෛද්‍යවරයෙක් ළඟට යනකොට වෛද්‍යවරයෙක් කියලා ඔබ ඇතමිට අහලා තියෙනවා, ප්‍රතිකාර කරන කෙනෙක් කියලා දන්නවා, ඇතමිට බෝඩ් එකෙන් ගහලා තියෙන වෛද්‍ය සාතිකෙත් තියෙනවා. හැබැයි කවදාවත් ඔබ ගිහිල්ලේ වෛද්‍යයෙක්ගේ ඒක අංක බලාගෙන ගිහිල්ලා ගත්ත විශ්වවිද්‍යාලෙන් චෙක් කළා තියෙනවද? ඔබ කවදාවත් එහෙම පරීක්ෂා කළා නෑ නේ? ඔබට හිතෙනවා විශ්වාස නැද්ද මේ වෛද්‍යවරයෙක් එන්නේ නැති කියලා? ඔබේ බලන ඔබේ උපන්දිනේ කොහොමද විශ්වාස කරන්නේ ඔබ? පරීක්ෂණ කළද? ඔබේ උපන්දිනේ අම්ම තාත්තා කියපු විදිහට නේ පිළිගන්නේ නේ? ඔබේ අම්ම තාත්තා පිළිගන්නේ කොහොමද? DNA පරීක්ෂණ කළද? පින්නතුනි දැනටත් අපේ ජීවිතේ කොච්චර දේවල් විශ්වාසයෙන් පිළිගන්නවද? ඒ විශ්වාසය වැරදිද? ඒ විශ්වාසය වැරදි නෑ පින්නතුනි. ඒ අනුමානය වැරදි නෑ. ඒ නිසා ධර්මයේ ළඟදී හැබැයි අපේ තියෙන අවාසනාව තමයි අපි ධර්මයේ ළඟදී බොහෝ විට ආරම්භයේ පටන්ම ලොකු අවිශ්වාසනීයත්වයක් ලොකු සැකදීමක් කරනවා. ඒ නිසාම තමයි අපිට මේ ධර්ම මාර්ගය යන්න අපිට ලොකු බාධාවක් වෙලා තියෙන්නේ. ඒ නිසා බුදුරජාණන් වහන්සේගේ සම්බුද්ධත්වය ගැන අපිට යම්කිසි විදිහක ගෞරවයක් ශ්‍රද්ධාවක් පැහැදීමක් මුලදී තියෙන්න ඕන. එහෙ පැහැදීම හැමදාම අවශ්‍ය නැහැ පිනතුන්. ධර්මාර්ගය යම්කිසි දුරක් යනකොට අපිටම පේනවා ප්‍රතිඵල පේනකොට මඟ හරි කියලා. අපිට එන්නේ නම් ගෞරවය වැඩි වෙනවා. අන්න ඒ වගේ පිනතුනි මේ ධර්මයේ ශ්‍රවණය කරන්න අපට අර කලාමැදිරිලිය වගේ ටිකක් ලැබෙනවා. ලැබෙනකොට මෙලවක් නැත පරලොවක් නැත කියන අන්න ඒ අඳුරු ටිකෙන් ටික දුර වෙනවා. ඒ අඳුරු දුර වෙලා ටිකක් කල යනකොට තවත් බණ අහනකොට පිනතුනි අත්ති ලෝකයේ සමන බ්‍රාහ්මනා සමග්ගතා සම්මා පටිපන්නා කියලා ලෝකෙන් යහපත් මගට ආපෝ කර්ම කල අදහන සත්‍යයන් ක්‍රියාවන් කරන බණ දහම් වල නැත්තම් ඉන්නවා කියන විශ්වාසනීයත්වයක් ඇති වෙනවා. තමනුත් මේ මග යන උත්සාහයක් ඇති වෙනවා. එතකොට පිනතුනි මේ ධර්ම මාර්ගයේ ඊළඟට ඇති වෙන ලක්ෂණය තමයි කම්මස්සකතා සම්මාදිටිය තියෙනවා. කොන්න දැන් කරවලේ ටික ටික ඉන්නවා කලාමැදිරිලත් ඇදි වෙලා ගිනි පෙල්ලකුත් ලැබුණා. ඊට පස්සේ තවත් ටිකක් එළියපත්තු කරගත්තා. කුප්පි ලාම්පුවක් පත්තු කරගත්තා. ඒකත් ටිකක් ලොකු වෙලා දැන් චිමි ලාම්පුවකුත් පත්තු කරගෙන දැන් අපි තවත් ටික ටික ඉදිරියට යනවා. පින්නතුනි මෙහෙම යනකොට මේ චිමි ලාම්පුවෙත් එළිය වැලි වෙලා දැන් අපේ ගෙදරට ඔන්න අපි දැන් කරන්ට් එකක් ගන්නවා. ඇතැම් විට මේ පිනසුනොත් කොහොමද දන්නේ අපි පොඩි කාර් ඉතින් අපේ ගෙවල් ඉතින් ඒ පැති වලට විදුලි එළිය තිබ්බේ නැහැ. ඒ ගම් ගානකට මෙදී විදුලි බලය තිබ්බේ නැහැ. පස්සේ කාලේ තමයි ආවේ. ආවට පස්සේ ඉතින් හරි සතුටුයි අපි. ඉතින් ටික ටික එළිය වැඩි වුණා. අන්න ඒ වගේ තමයි පිනසුනි අපේ ජීවිතයට දැන් මේ ටික ටික එළිය ලැබෙනකොට Tamanට ලැබෙන දෙයක් තමයි මොකන්ද? තමන්ගේ සිත මුල් වෙලා යමක් කළොත් මනෝ පුබ්බංගමා ධම්මා මනෝ සෙට්ඨා මනෝමයා මනසාචේ පදුත්තේන භාසතිවා කවරතිවා තතෝනං දුක්ඛමං වේති චක්ඛන්න වහතෝ පදං කියන අවබෝධයෙන් තමන්ගේ හිත මුල් වෙලා හිත අකුසලෙන් යුතුව කයින් වචනෙන් සිතින් යමක් කරොතින් ඊට අනුරූපව තමන්ට දුක් විපාක ලැබෙනවා කියන අවබෝධය ලැබෙනවා. හිත පිරිසිදු වෙලා කතා කළොත් ක්‍රියා කළොත් සිතුවොත් තමන්ට එන්නේ දුක චක්ඛන්ව වහතෝ පදම් ගුණා පිටපත් වෙන කරත්‍ය වගේ කියන එක මෙන්න මේ ධර්මයේ තුලින් තමන්ට දැන් ආලෝකය ලැබෙනවා. මේක ලැබෙච්ච ගමන් මොකද වෙන්නේ? තමන් කැමති නෑ තමන්ගේ පිටපස්සේ කරත්‍යයක් ඇදගෙන යන්න. තමන් කරන්න පුළුවන් තරම් දුරට සබ්බ පාපසකරණං කියපු විදියට අකුසල වලින් පුළුවන් තරම් දුර වෙලා යනවා හේද. හිතට ලෝභයක්, ද්වේෂයක්, මෝහයක් ඇති නොවන විදියට හැකිතාක් දුරට තමන්ගේ හිත ගැන සැලකිල්ලෙන් ඉන්නවා. දැන් බලන්න ඔබ ගමනක් යනකොට වැස්ස දවසක මඩ ගොඩවල් වගේ තියෙනවා නම් ඔබ හුඟා පරිස්සම් වෙනවනේ නේ. සෙරෙප්පියෙන් ඇඟට මඩ ඉහෙයි, ඉස්සයි එහෙම කියලා බේරි බේරි බොහොම කල්පනා වෙන්නේ යන්නේ නේ. මෙහෙදි නම් ඒ වගේව නෑ ඉතින්නේ. ඉතින් ඉස්සර හැමයි නේනේ ඔබ පයින් යනකොට. ඇතැම්මිට වාහන ඇවිල්ලා එකපාර නෑවෙන්නත් පුළුවන් නේ. ඉතින් එහෙමත් වෙනවා. ඉතින් එහෙම ඇති නොවන විදියට තින්න තුනේ තමන් බේරෙන්නයි මේ යන්නේ. ශරීරයට මොන හරි වුණොත් ඉතින් හොදලා හරි බේරෙන්න පුළුවන්. ඇඳුම මාරු කරලා හරි බේරෙන්න පුළුවන්. නමුත් තින්න තුනේ හිත පිරිසිදු වුණොත් ඒක සසරටම ලොකු හානියක් තමන්ට වෙනවා. අන්න එහෙම නොවෙන්න හිත ආරක්ෂා කරන්න හැකි තරම් දුරට තමන් අකුසලෙන් මිදෙනවා. බුදුහාමුදුරු දේශනා කරනවා විතක්ක සංඛාන සූත්‍රයේ ලස්සන උපමාවක්. මොකද උපමාව? හොඳට නාලා පිරිසිදු වැඳුම් ඇඳලා සුවඳ විලවුන් ගල්වලා ලස්සනට ආවරණ පැළඳලින කෙනෙක් ඉන්නවා. ඒ ආවරණ පැළඳලින කෙනාගේ කරට යම්කිසි කෙනෙක් ගෙනල්ලා මැරිච්ච කුණු වෙච්ච මීයේගේ මී කුණක් හරේ දානවා. මොකද්ද වෙන්නේ? ඔබ කැමතිද ඒකට? ඈ? කවුරුවත් ඒකට කැමති නැහනේ. අන්නේ වගේ තමයි ඔබේ හිතට යම් අකුසලයක් එනකොට අන්නේ විදියට හිතන්න කියලා. හිතට යමෙක් ගැන රාගයක්, අමනාපයක්, මෝහයක් කියලා මේ අකුසල් එන්නකොටම අන්නේ කරට දාපු මේ කුණ වගේ කියලා හිතන්න කියලා. එතකොටම තමන්ගේ හිතේ ඉඳුරු වෙනවා කියලා. ඒ වගේමයි පින්නතුනේ කුසලස්ස උපසම්බදා කියපු විදියට අකුසලෙන් හිත මුද ගන්න වගේම පුලුවන් තරම් දුරට යා කුසල කරනවා. මනෝපුම්බංගමා ධම්මා මනෝසෙට්ඨා මනෝමය මනසාචේ පසන්නේන භාසති වා කරෝති වා. ඕ එයාගේ ජීවිතයේ සැපේන තතෝන සුකමන් වේති ඡායවන පායිනි. හිත පිරිසිදුව යමේ කයින් කරනවා නම්, වචනෙන් කතා කරනවා නම්, සිතෙන් සිතුවිලි හිතනවා නම්, ඒ තැනැත්තාගේ පිටපස්සෙන සෙවණැල්ල වගේ යාට යහපත සැනසුම සතුටගෙන දෙනවා කියලා. මෙන්න මේ අවබෝධය ලැබෙනවත් එක්කම පින්නතුනි මේ තැනැත්තා පුළුවන් තරම් දුරට දන් දෙනවා, සිල් රකින්නවා, භාවනා කරනවා. හැම අවස්ථාවකම පින්කම් කරන අවස්ථාවක් කරගන්නවා. ජීවිතේ නොඑක් විදිහ ආරමුණු තියෙනවා. දැන් අපේ ශ්‍රද්ධාවන්ත සමහර පින්නතුන් ඉන්නවා. දැන් මෙහි ඉඳන් ලංකාවට යනකොට ලංකාවට යනවා කියලා පින්කමක් කරනවා. ලංකාවට ගියාම ලංකාවට ගියා කියලා ආයි පින්කමක් කරනවා. ලංකාවේ පන්සලට ගිහින් ලංකාවේ ඉඳලා එනකොට ආයි මෙහි එනවා කියලා ආයි පිරිත් කියලා ආයි පින්කමක් කරනවා. මෙහි ආවට පස්සේ ආයි මෙහි ආවා කියලා පින්කමක් කරනවා. අම්මා ඉන්නකොට අම්මගේ උපන්දිනයට පින්කම් කරනවා. අම්මා නැතුණාට පස්සේ මැරුණ දවසේ කියලා පින්කම් කරනවා. ඊට පස්සේ අම්මගේ උපන්දිනේ කියලා ආයි පින්කම් කරනවා. එහෙම කියලා සමහර අවුරුදු 50 දී පින්නතුන අම්ම තාත්තා මැරිලා දැන් අවුරුදු 50 වෙනි අවුරුද්ද කියලා එහෙම පින්කම් කරන අයත් ඉන්නවා. අපේ පන්සලට එක දායකාවක් එනවා භාවනා පන්ති වලට. එහෙම එතන ඇත්තේ ලංකාවේ නෙවෙයි වෙනත් රටක. පින්නතුනි මෙයා නිතරම හැම සතියෙම මොකක් හරි පිරිකර පූජ කරනවා. පූජ කරන්නේ කොහමද? අද මගේ අම්මගේ උපන්දිනේ. ඊට පස්සේ දාර්ශ කියනවා අද මගේ හස්බන්ගේ නංගියගේ උපන්දිනේ. ඊට පස්සේ කියනවා තව දවසක එයාලා අල්ලපු ගෙදර කෙනාලා එකවල යාට ආශිර්වාද කරන්න කියලා තාපින්කමක් කරනවා. හැමදාම පින්නතුනි මොකක් හරි අරමුණකින් පිරිකර පූජ කරනවා. පහන් ටිකක් පත්තු කරනවා. මල් ටිකක් පූජ කරනවා. හැමදාම යාට මොකක් හරි අරමුණ. යාළුවොත් හරියට ඉන්නවා. ළඟදී ඇවිල්ලා කියනවා එයා ඉන්දියාවේ යද්දී යාළුවෙක් හම්බුණා. එයා වෙනත් රටකට ටිබෙටේ කෙනෙක්. එයාගේ උපන්දිනේ කියලා. එයාගේ උපන්දිනේ ලියන්න ඇවිල්ලා. ඒ උපන්දිනේ කියලා තායි පිටක. එයාගේ උපන්දිනේ ජනවාරි 5 වෙනිදා කිව්වා. පින්නතුනි මේ වගේ පින්නතුනි ඒ හැම අවස්ථාවකම පිරිකරක් පූජා කරන්න කියලාම නෙමෙයි මේ කියන්නේ පින්නතුනි. ඒ හැම වෙලාවකදීම එයා වෙනුවෙන් ආශිර්වාදයක් කළා තමන්ට කරන්න තියෙන අවස්ථාවක් මේවා. ඒ මොනවා නැති වුණත් පින්නතුනි හැමදාම පින්නතුනි ඔබ දන්නවා බුරුමේ වගේ තායිලන්තේ වගේ රටවල් නැහැ හැමදාම උදෑසන අවදි වෙන්නේ ස්වාමීන් වහන්සේ කෙනෙකුට පිරිකර පූජා කරන්න බලාගෙන දානේ පූජා කරන්න බලාගෙන එයාගේ දවස ආරම්භ කරන්නේ යම්ස දයන් දන් දීලා. පින්නතුනි මේවට කියන්නේ චිත්තත පිරිකර කියලා, චිත්ත පරිකාර කියලා. හිත ලස්සන කරන දේවල්, හිත අලංකාර කරන දේවල් කියලා. තමන්ගේ දරුවෙක් ගෙදර ඉන්නව නම් ඒ දරුවගේ අත ගහලා උදෑසන තමන් දරුවා අකමැති නම් තමන් මල් ටික සකස් කරලා පහන පත්තු කරලා ගිලන් පස්සේ කාදලා දරුවට අත ගහන්න කියලා දරුවගේ ළඟට හරි ගිහිල්ලා මුලින් හුරු කරා. පහු වෙනකොට දරුවා මේ ටික සූදානම් කරලා ඔබේ ළඟට ගෙනලා ඔබට අත ගහයි. මුල් කාලේ පින්නතුනේ හුරු කරාට පස්සේ ඒක හැමදාම පින් වැඩන දෙයක් බවට පත් වෙන එක ඒ තැනත්තාගේ චර්යාව පුදුම විදියෙ වෙනසක් වෙනවා. එනසා කුසල සුභ සම්මදා කියන මට්ටමට කුසල් නිතර කරන කෙනෙක් බවට පත් වෙනවා. එනසා දැන් මෙතෙන්ට එනකොට පින්නතුනේ ධර්මය අහලා එයා කම්මස්සගත සම්මාදිට්ඨියෙන්නේ. මහා චත්තාරිසික සූත්‍රය කියලා සූත්‍රයක් සඳහන් වෙනවා. මේ කියන හැම කරුණක්ම පින්නතුනි මේ හෑන්ඩ් අවුට් එකේ තියෙනවානේ. එක එක තැන්වල සඳහන් වෙන කරුණ මේ යන්නේ නිකන් නෙවෙයි. ඔබට පස්සේ ගිහලා මේ ඔක්කොම බලාගන්න පුළුවන්. දැන් මේ කියන කද දැන් මම කියන හදන කරුණ තුන්වෙනි පිටුවේ අන්තිමට තියෙනවා. තුන්වෙනි පිටුව තමයි මම හිතන්නේ. ඔය අන්තිම කරුණ දෙකක් තියෙන්නේ. මේ තුන්වෙනි කරුණ. හරි. මේ මහා චත්තාරිසික සූත්‍රය කියලා සූත්‍රය සඳහන් වෙනවා. ඒ සූත්‍රය දැක් වෙනවා සම්මාදිට්ඨි අවස්ථා දෙකක් ගැන. අත්ති වික්කවේ සම්මාදිට්ඨි සාස්වා පුඤ්ඤභාගිය උපදිවේ පක්කා. එක සම්මාදිට්ඨියක් තියෙනවා ආස්රව සහිතයි. පිනට බරයි. ඒ වගේම උපදිවේ පක්කා උපදි සම්පත් ලබා දෙනවා. මොනවද උපදි සම්පත් කියලා කියන්නේ? නිරෝගී භව, රූප සම්පත්තිය, හොඳ කටහඬ, දිගාසිරි සම්පත්තිය මේ වගේ ලබා දෙන සම්මාදිට්ඨියක් තියෙනවා පුඤ්ඤභාගිය. දැන් බොහෝ වෙලට ඉන්නතුන් අහන ප්‍රශ්නයක් තමයි කුසලයක් කියන එකක්ද දෙකක්ද කියලා නේ. උඹ අකලට අහනවා නේ නේ. එකක්ද දෙකක්ද? පින්නතුනේ කුසලයක් කියනයි දෙක බොහෝ වෙලට උත්තර දෙන එකක් කියලා කියනවා නැත්නම් දෙකක් කියලා කියනවා. මේ උත්තර දෙකම හරි. හැබැයි දෙකම භාගයට හරි. භාගයට හරි කියන්නේ භාගයක් වැරදි. දෙකම එකයි කිව්වත් භාගයයි හරි. ඒ දෙක දෙකයි කිව්වත් භාගයයි හරි. පින්නතින් දැන් මේ මහා චාකාරික සූත්‍රයකට හොඳ උදාහරණයක්. සම්මා දිට්ඨිය කියලා කියන්නේ කුසලයක්ද පුණ්‍ය කර්මයක්ද? සම්මා දිට්ඨිය කියලා කියන්නේ පින්නතින් කුසලයක්. කුසල මූලයක්. එතකොට පුණ්‍ය මූල කියලා දෙයක් නැහැ. දැන් මේකත් හොඳට අහගෙන ඉන්නේ. පුණ්‍ය මූල කියලා වර්ග නැහැ. තියෙන්නේ කුසල මූල, අකුසල මූල. එතකොට සම්මා දිට්ඨිය කියන්නේ කුසල මූලයක්. එතකොට මෙන්න මේ කුසල මූලය දෙහෙකට බෙදෙනවා. එකක් පුණ්‍ය පැත්ත, අනිත් එක සම්පූර්ණම කුසලයේ පැත්ත. එකක් ශාස්ත්‍රව වූ පුණ්‍ය භාගියක, අනිත් එක සම්පූර්ණ චතුස්සත්‍ය සම්මාදිටියට යන කුසලය කියන පැත්ත. එකක් පුණ්‍ය, එකක් කුසලම. දෙකේම මූලය මොකද්ද? කුසලය. මූලය කුසලය. ඒ කුසල මූලයෙන් එන එකක් යන එක පැත්තකට පුණ්‍ය භාගිය පැත්ත, අනිත් එක යනවා අරිය අනාස්සව ලෝකුත්තර මග්ගංගා කියලා චතුස්සත්‍ය සම්මාදිටියට. හොඳට අහගෙන ඉන්න මේ කියන එක. එතකොට හැම කුසලයක්ම නෑ, හැම පුණ්‍ය කර්මයකම මූලය කුසලය. හැම පුණ්‍ය කර්මයකම මුල මොකද්ද? කුසලයක් වෙනවා. හැබැයි හැම කුසලයක්ම පුණ්‍ය කර්මයක්ද? හැම කුසලයක්ම පුණ්‍ය කර්මයක් නෙවෙයි. ඇයි ඒ? හැම සම්මාදිටියක්ම කුසලය නෙවෙයි, පුණ්‍ය නෙවෙයි. මොකද එකක් තියෙන සම්පූර්ණයෙන්ම චතුසත්‍ය සම්මාදිටියේ පැත්තට ගිය බුතානි කරම කුසල පැත්තම තියෙන එක. එතකොට මූලයේ සම්මාදිටියේ කුසලය, ඒ මූලෙන් එකක් යනවා පුණ්‍ය භාගිය පින පැත්තට, අනිත් එක යනවා කුසල පැත්තටම. එතකොට මේ පිනේ මුලත් කුසලය, මේ කුසලයේ මුලත් කුසලය. එතකොට හැම පින්කමකම මූලයේ කුසලය. හැබැයි හැම කුසල මූලයක්ම පින්කම් වෙන්නේ නැහැ. හැම කුසලයක්ම හැම පිනක්ම කුසල මූලයෙන් හටගන්නේ, මූලය කුසලය. හැබැයි හැම කුසලයක්ම පින කියන මට්ටමේ නැහැ. ඇයි? මේකේ තාත්තකුත් තියෙනවා. මේ පැත්ත පුණ්‍ය නොවන පැත්තකුත්. පුණ්‍ය නොවන කියන අනිසංස නැහැ කියන එක නෙමෙයි මේ. කෙලින්ම මාර්ග සත්‍ය පැත්තට ගිහිපෝ කුසලයක් තියෙනවා. මාර්ග වලට සම්බන්ධ වෙච්ච එකක් තියෙනවා. චතුසත්‍ය සම්මාදිටිය කියන්නේ. අනිත් පැත්ත මේ හඳුනේ මේ ඔය සංසාර ගමනේ සැප විපාක ලැබෙන එක පුණ්‍ය භාගිය. හැබැයි ඒ පින උනත් ඒක අපේ කුසලයක් නොවේ කියලා කියන්නේ නැහැ. ඇයි ඒකට කුසල මූලකින්ද නහඩගන්නේ? මූලික කුසලයේ සම්මාදීති නැමැති කුසල මූලින් තමයි හටගන්නේ. එතකොට මේ පැත්තෙන් එන එක සම්පූර්ණ කුසලයේ පැත්තටම කුසල මූලයක පුණ්‍යත් එක්ක සම්බන්ධයක් නැහැ මේ මේ පැත්තේ. ලෝකෝත්තර සම්මාදීතිය කියලා කියනවා, ආර්ය සම්මාදීතිය කියලා කියනවා. අනිත් එක ලෞකික කුසලයේ කියලා කියනවා, ලෞකික කම්මස්සකතා සම්මාදීතිය කියලා කියනවා. පුණ්‍ය භාගිය කියලා කියනවා, සාස්ත්‍රව කියලා කියනවා, වචන කීපකින් කියනවා. ඒක අපි මේ කෙටියෙන් සඳහන් කළේ, ඒක අපේ ප්‍රධාන මාතෘකාව නෙවෙයි, පොඩි කාරණයක් කියන විතරයි. එතකොට හැම පිනයි කුසලයයි එකක් කිව්වත් ඒක නිවැරදි උත්තරයක් නෙවෙයි, පිනයි කුසලයයි දෙකක් කිව්වත් ඒක නිවැරදි උත්තරයක් නෙවෙයි. එතකොට කෙටියෙන් අපි ඒ සඳහන් කළේ. එතකොට පිනතුනේ පළවෙනි පියවරේදී අනිත්‍ය තමයි. සමහර නැත්තම් බොහොම මාන්නයටපත් වෙන අපි ඔය සතර දිග් වෙන පින්කම් කරන්නේ නැහැ කියලා සමහර අය කියනවනේ. පිනතුනේ එච්චර කලබල වෙන්න එපා. පුඤ්ඤපාව පහේනංස කියන කතාව තියෙන්නේ රහතන් වහන්සේට ඇතියෙන්නේ. අහෝසි කර්ම තියෙනවනේ. අහෝසි කර්මත් පිනතුනේ අපට නෙමෙයි කියන්නේ, අහෝසි කර්ම තියෙන රහතන් වහන්සේට. අපට දැන් අහෝසි කර්ම වෙන්නේ නැහැ මොනවා කරන්න බය වෙනද යන්නේ ඔක්කොම ටික තියෙනවා. අහෝසි කර්ම වෙන්නේ රහත් වෙලා පිරියන්තාවට රහත් වෙලා ඊට පස්සේ පිරන් පානකන් ඉන්න කාලයේදී විපාක දෙන්න බැරි වෙන කර්ම ටික තමයි අහෝසි කර්ම බවට පත් වෙන්නේ. දැනට අපි කරපු කර්ම කොහේ හරි යම් කිසි අවස්ථාවක ඕනම අවස්ථාවක විපාක දෙන්න පුළුවන්. අන්තිම ආත්ම භාවය වුණත් විපාක දෙන්න පුළුවන්. ඒ නිසා අහෝසි කර්ම වල ප්‍රතිඵලය ලබන්න කැමති නම් ඉක්මනට රහත් වෙන්න ඕන. නැත්නම් අහෝසි කර්ම වෙන්නේ නැහැ. අනිත් දේ තමයි පුණ්‍ය පාප දුරු කරන නම් පින්නතිනි දුරු කරන්න හිතල දුරු කරන්න බෑ. ඒක ඉබේම දුරු වෙන එකක්. ගහට නැග්ගට පස්සේ ඉබේම ඉනිමඟ අත්හැරෙනවා. ගහට නගිනකම් ඉනිමඟ තියෙන්න ඕන. ගහ මුලදී ඉනිමඟ අත්හැරියොත් කොහොමද? ගහට නගින්නත් බැරි වෙනවා. ඔරුවක යනවා නම් ඔරුවක යනකම් ඔරුව ඕන. ඔරුව අයින් කරන්න ඕන. ඔරුවෙන් බහින්නේ ගොඩ වෙලා. ගුවන් යානක යනකම් අපි ගමනාන්තයට යනකම් ෆ්ලයිට් එක අපට ඕන. එතකන් අපිට බලෙන්වත් අපි වයින් කරන්න බෑ සීට් එකෙන් නේද? ලොකු ගණන් සීට් එකට දීලා ෆ්ලයිට් එක ගත්තට පස්සේ මගදිවත් බෑනේ පොඩකරා සීට් එක ළඟ කවුරු හරි ආවත් රණ්ඩු වෙනවනේ නේ. පින්නතනි හැබැයි ඔබ ගමනාන්තයට ගියාට පස්සේ අනේ මම මෙච්චර ගාන දුන ඩොලර් 1200ක් දුන ටිකට් එකට බහින්න නම් බෑ සීට් එකේම ඉන්න ඕනේ කියලා බදාගන්න සීට් එක. ආයෙ 1500ක් දුනත් නවත්ත ගන්න බෑ ඊට පස්සේ. ඒ සීට් එකේ. නවත්තනක් කලින්ම බෑග් එක අරගෙනනේ දුවන දැම්මේ ලේසි. අන්නේ වගේ තමයි පින්නතුනේ මේ දහම් මගෙත් පුණ්‍ය පාප අත්හැරෙනවා බලෙන්වත් හරින් නෙවෙයි. ඒක ගමනාන්තයට යෑමත් එක්ක අපිට බලෙන්වත් තියාගන්න බෑ ඒක. අපි ඉහළ පියවරට ගිහිල්ලා ඒ නිසා ධර්මමාර්ගය ආරම්භයේදී මාන්නයක් ඇති කරගන්න එපා. පොඩ්ඩක් දැනගෙන අපි ওই පින්කම් කළ සතර දික් වෙනවා කියලා. පින්කම් කරපු නිසා තමයි මේ ටික අපිට මේ ලැබිලා තියෙන්නේ. බුදුහාම දේශනා කළා මා පුඤ්ඤස්ස බාහී කියලා. පිනට බය වෙන්න එපා. මාව මඤ්ඤේත පුඤ්ඤස්ස නමන්තං ආගමිස්සති. පින කුඩායි කියලා අවමන් කරන්න එපා. කුඩා වුණත් වෙන හරියට වතුර බිඳුව බිඳුව කෙරෙල වාදිනේ රැස් වෙනා වගේ තමයි අනිසංස දෙනවා කියලා. ඒ නිසා පින්කම් නොකර හිටියයි කියලා පිනොත්නේ අලුතෙන් කුසල් රැස් වෙන්නේ නැහැ. පින්කම් කරනකොට තමයි ලොකු ආශිර්වාදයක් වෙනවා මේ ගමන යන්න. තමන්ට කල්යාණ මිත්‍රයන් මුණ ගැහෙනවා, සද්ධර්ම මුණ ගැහෙනවා, පහසුකම් ටික ලැබෙනවා, නිරෝගී බව ලැබෙනවා. මේ ඔක්කොම ටික මරණයෙන් පස්සේ නෙවෙයි දිට්ඨ ධම වේදනීය වශයෙන්ම සමන්ට ආනිසංස ලැබෙනවා. ඒක තමයි පිනෙහි තියෙන ලක්ෂණය. ඒ නිසා පුලුවන් තරම් දුරට පුණ්‍ය භාගිය දේවල් කරන්න ඕන. අනිත් දේ තමයි පිනතුනි දැන් මේ අපි තාම අර අඳුරු gedara දැන් ලයිට් දැම්ම විතරයි. ලයිට් දැම්ම කියලා සම්පූර්ණ මෙලිය වුණා වෙන්නේ නැහැ. තවත් කරවල තැන් තියෙනවා. පිනතුනි කම්මස්සකතා සම්මාදිට්ඨියට ආවයි කියලා විතරක් බෞද්ධයෙක් වශයෙන් සැනසෙන්න බෑ අපි දැන් සම්මාදී තියෙනවා කියලා. දැන් බොහෝ විට අපි ආඩම්බර වෙනවා. අපි බෞද්ධයෝ අපි සම්මාදිටි අරගොල්ලන් අහවල් ආගමේ ඒගොල්ලන් මිත්‍යා දෘෂ්ටි කියලා. පින්නතු මේ සම්මා දිට්ඨි මිච්ඡා දිට්ඨි කියන එක සාපේක්ෂයි ඒ තැන් වලට. නියත මිත්‍යා දෘෂ්ටියට සාපේක්ෂව කම්මසක සහ සම්මා දිට්ඨිය සම්මා දිට්ඨිය. ඒ වගේම කම්මසක සම්මා දිට්ඨිය සාපේක්ෂව ලෝකෝත්තර සම්මා දිට්ඨියත් එක ගන්නකොට ඒක ඊට වඩා ඉහළ සම්මා දිට්ඨිය. නියත මිත්‍යා දෘෂ්ටියයි කම්මසකට සම්මා දිට්ඨියයි දෙක එකඟ තිබ්බට පස්සේ නියත මිත්‍යා දෘෂ්ටිය මිත්‍යා දෘෂ්ටිය. ඒ වගේම කම්මසකට සම්මා දිට්ඨිය විතරක් තියාගෙන ඉන්න කෙනා වරද්ද ගන්න එපා. කම්මසකට සම්මා දිට්ඨියෙන් විතරක් ඉන්න කෙනා ලෝකෝත්තර සම්මා දිට්ඨිය නැතුව ඒ කම්මස්තකට සම්මා දිට්ඨිය ලෝකෝත්තර සම්මා දිට්ඨියට සාපේක්ෂව මිච්ඡා දිට්ඨිය. රෙෆරන්ස් එකත් එක්ක මොනම් කියන්නත් පුළුවන්. බොහෝ සූත්‍රවල තියෙනවා අවිද්‍යාව පත්‍ය සංඛාරං. අවිද්‍යාව නිසා සංඛාර හට ගන්නවා. මොන සංස්කාර? පුඤ්ඤාදි සංඛාර, අපුඤ්ඤාදි සංඛාර, ආනෙන්ජාදි සංඛාර. ලෝකෝත්තර සම්මා දිට්ඨියක් නැතුව කරන අකුසල් කොහොමත් අපුඤ්ඤාදි සංඛාරමයි. ඒ සම්මා දිට්ඨිය ලෝකෝත්තර සම්මා දිට්ඨිය නැතුව කරන දාන සීල භාවනා සියලුම පින්කම් පුඤ්ඤාදි සංඛාර ගණිත යන්නේ. රූපාචර ධ්‍යාන ලැබුවත් ඒ පුඤ්ඤාදි සංඛාර, ඒ අවිඤ්ඤාමත්‍ය සංඛාරමයි. ඒ විතරක් නෙවෙයි අරූපාචර බ්‍රහ්ම ලෝක යන ධ්‍යාන ලබා ගත්තත් ඒ ආනෙන්ජාදි සංඛාර, ඒ අවිද්‍යාවත්‍ය සංඛාරමයි. ඇයි? ඒ සසර භවය තුලමයි තාම ඉන්නේ. සංසාර චක්‍රය තුල තාම ඉන්නේ. එයා සමුදේවය දකින්නේ නැහැ. එයා පටිසම්පදි දකින්නේ නැහැ. අස්මින් සති දං හෝති, අස්මින් අසති දං නොහෝති, ඉමස්ස උපාදාය දං උපංචති, ඉමස්ස නිරෝධාය දං නිරුජ්ජති කියන ස්කන්ධ පංචකේහි සමුදේය වැය අස්සාද ආදීනව නිස්සරණය දකින්නේ. ඒ නිසා පින්නතුනි මෙන්න මේ කම්මස්ස කතා සම්මාදිකින් අපි ඊළඟට ඒ විදුලි ආලෝකයෙන් ඉඳලා ටික ටික ධර්ම ශ්‍රවණය කළේ විදුලි ආලෝකය හඳ එළියක් බවට පත් කරගෙන පුන් සඳන් බවට පත් කරගෙන ඒ පුන් සඳෙනොත් අපි නික්මෙලා පිරිතුරු වහන්සේ තියෙන සූර්යාලෝකය ලබා ගන්න මට්ටමට අපයා යුතු ඇත. ඒ මොකද්ද පිනතුනි? ඒ ඉහෙළම සම්මාදිටිය කියලා කියන්නේ මොකද්ද? අපේ ඇසින් රූපයක් දකිනවා නම්, කනෙන් ශබ්දයක් අහනවා නම්, මේ කුමන හෝ ඉන්ද්‍රියකින් තමන් සංජානනයක් අවබෝධයක් දැනුමක් ලබනවා නම්, ඒ ලැබුම කියන්නේ පිනතුනි ඒ මොහොතට පෙරපසු නොවි අහුත්වා සම්මුතං හුත්වා නබවිසති කියපු ආකාරයට පෙර නොතිබී හටගෙන අනාගතයට නොයන රූප වේදනා සංඥා සංඛාර විඥාන කියන ස්කන්ධ පංචකය හැම මොහොතෙම හට ගන්නවා, හැම මොහොතෙම නිරුද්ධ වෙනවා. එහෙත් අපේ තියෙන අවිද්‍යාව නිසා අපට තවමත් හොල්මන් කරනවා. ওই දැකපු දේ කලින් තිමිච්ච දෙයක් ඔය දකින්නේ. දැකලා මේ පැත්තට ආවත් පින්තූරේ ඔහම තියේ කියලා තාම හොල්මන් කරනවා. පින්නතුනි මේ රූපය දැකලා මේ පත්‍රිකාව දකිනකොට මේ ලෝකය අවසන්. ආයි දකිනවන් දකිනේ ආයි අලුත් ලෝකයක්. කණ්ණාඩිය ළඟට ගිහිල්ලා යනකොට යන්න කලින් ඔබගේ රූපය කණ්ණාඩියේ තිබ්බද? කණ්ණාඩියේ තිබ්බේ නැහැ. උදේ කණ්ණාඩිය ළඟට ගිහිල්ලා ආවා. දැන් හවස ගිහිල්ලත් ආය යනවනේනේ. යනකොට කලින් එකම පේනවා. අනේ ඔයා හරියම දැන් මං එනකම්ම හිටියා කියලා අපි කියනවද? ඇයි ඉතින් කලින් පේන්නේ කියලා නෙමෙයි පේන්නේ. ඒ විදිහමයි නහය අර වගේමයි පොණ්ඩේ වගේමයි කරම් දෙකක් තියෙනවා. පින්නතුනේ ආයි ඒ වගේම එකක් ඒ සමාන හේතු නැහැ තුනාට මුලින් තිමිච්ච එක මේ එනක හිටියේ නැහැ. මේ බලන රූපය මේක දිහා බලලා ආයි බලනකොට කණ්ණාඩි ළඟටයි ගියා වගේ. එකපාරක ඇසෙන් දැකලා කණ්ණාඩි ළඟට යනවා. ඇස කියන්නේ එක කණ්ණාඩියක්, කනෙන් අහලා තව කණ්ණාඩියක්, හිතෙන් හිතලා තව කණ්ණාඩියක්. මේ කණ්ණාඩි හයට මාරු වෙමින් අපි මේ ඉන්නේ. යමක් හිතුවත් කන්නාඩි ළඟට ගියා වගේ දැන් ගෙදර හිතනකොටම ගෙදර දරුවා හිතනවා ඇතැම්මිට ගෙදර දොර ගෑන වහලද කියලා හිතයි මහත්ය මොනව කරනවද දන්නේ මොන හරි දැන් දෙයක් හිතයි ඒ හිතන මොහොතේ පින්නතුනි දැන් තියෙන දේ නෙවෙයි ඔබ හිතන්නේ ඔබ කලින් දැකපු දේ අනුව දැන් මේ නිර්මාණය කරන දේ තමයි දැන් ඔබ දැන් ඉන්ද්‍රිය දැන් අවිද්‍යාවේ ප්‍රමාණයට අවිද්‍යාව තෘෂ්ණාව කර්මයේ නිබ්බති ලක්ෂණ නොදෙනීම කියන මෙන්න මේ හේතු දෙක එකතුවකින් මේ මොහොතේ නිර්මාණය කරන ස්කන්ධ පංචකයක් මේ හැම මොහොතෙම තියෙනවා මෙන්න මේ තුල පින්නතුනි සම්පූර්ණ අවබෝධයට පත් වෙන පුළුවන් නම් මේක මුලදී සූතමේ ප්‍රඥා විදිහට දැකලා ධර්මයෙන් අහගන්නට ඕන ඒක චින්තාමේ ප්‍රඥා විදිහට නැවත නැවත සිතින් මෙනෙහි කරන්නට ඕන භාවනාමේ ප්‍රඥා විදිහට හිතේ සමතේ දිනු කරගැනීමෙන් සතිමත් බව දිනු කරගැනීමෙන් හිතේ විසිරෙන සිතේ කාරමුණට ගන්නට දක්ෂ වෙන ගමන් ඒ තැන්පත් කරන සිතින් පුළුවන් තරම් හිතන්න මේ යථාර්ථයේ හැම මොහොතෙම ඇති වෙන නිරුද්ධ වෙන තත්ත්වයක් කියලා හිතන්න. ඒක හිතලා හිතලා යම් කිසි දවසක පින්නතුනේ තමන්ට බලන අසන හැම තැනකදීම තමන්ට ඇති වෙන ඥානයක්. දිත්තේ දිට්ඨමත්තං, සුතේ සුතමත්තං, මුතේ මුතමත්තං, විඤ්ඤාතේ විඤ්ඤාතමත්තං කියන කාරණය. දැක්කනම් දැක්ක විතරයි, ඇසුවනම් ඇසුව විතරයි. දැනගත්තනම් දැනගත්ත විතරයි හඳුනාගත්තනම් හඳුනාගත්ත විතරයි කියලා ඒ මොහොතට වර්තමාන ලෝකයේ යථාර්ථය තමන්ට ස්ථාවර වශයෙන් අවබෝධ වෙන අවස්ථාවක් තියෙනවා ඒ තැනට තමයි ඔබ අපි හැමදෙනාම යා යුත්තේ අන්න එවැනි සිතුවිල්ලක් සිතමින් ඉන්න අවස්ථාවකදී තමන්ට දැන් ගෙදර තාත්තා ගැන හිතෙන්න පුළුවන් නැති වෙච්ච අම්මා ගැන හිතෙන්න පුළුවන් ඒ හිතන කොටම ඔබ දැක්කොතින් ඒ කලින් තිබෙච්ච දෙයක් නෙවෙයි මේ මොහොත හේතු දෙක ඇති වෙච්ච ඇති වුණා එතනම නිරුද්ධ වුණා කියලා දකින්න ඒ මට්ටමට මනස පුරු කරගෙන ඉන්න අවස්ථාවක අපි මිය ගියොතින් මොකද වෙන්නේ ඒ විදිහට හරියට ප්‍රඥාවේ හිත බැසගෙන ඉන්න වෙලාවක අපි ඒ මොහොතෙම මිය ගියොතින් මොකද වෙන්නේ ඒ පුද්ගලයාගේ මරණයයි ඒ පුද්ගලයාගේ රහත් භාවයයි පිරිනිවන් පෑමයි මේ තුනම එක විට සිද්ධ වෙන සම්සීසී කෙනෙක් බවට පත් වෙනවා. යාට හිත දැස ගන්න කොහේවත් තැනක් ආයේ නැහැ. පහනක් නිවිල ගියා වගේ යාගේ මරණයත් යාගේ රහත් භාවයත් පිරිනිවන් පෑමත් කියන මේ තුනම එකම මොහොතක සිදුවන කෙනෙක් බවට පත් වෙනවා. ඒක අපට මරණාසන්න මොහොතේ කරුණ කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. ගතවන හැම මොහොතක් පාසාම තමන්ගේ උපරිම උත්සාහය, උපරිම කැපවීම, උපරිම ශක්තිය යොදන්න මේ අවබෝධය ස්ථාවර කරගැනීම සඳහා. මේක තමයි බුදුදහමේ සඳහන් කරන්නේ. අත්තදීපා භික්ඛවේ විහෙරතත් සරණානාන්‍ය සරණා. තමන්ට තමන් පහනක් දිවයිනක් කරගෙන වාසය කරන ක්‍රමය මේකයි. ධම්මදීපා භික්ඛවේ විහෙරත ධම්මසරණානාන්‍ය සරණා. ධර්මයේ පිළිසරණක් කොට දිවයිනක් කොට පහනක් කොට වාසය කරන්න වෙන කිසිම පිළිසරණක් තමන්ට නැහැ. රහත් භාවයේ ලැබුවා හෝ නොලැබුවා හෝ තමන් මේ චින්තනයේ ඉන්න මොහොතේ පින්නතුනේ හොඳට මතක තියාගන්න. ඒ අවබෝධයේ තමන් සිත බැසගෙන ඉන්නවා නම් ප්‍රඥා තුල ඉන්නවා නම් ඒ මොහොත තුල තමන්ට වයසට යෑම කියන දුක ඒ මොහොතේ නෑ තමන්ගේ හිතේ. තමන්ගේ වයස සිහිපත් කිරීමක් කියලා නෑ. තමන්ගේ ශරීරයේ මේ වන ලෝකේ තියෙන බරපතලම රෝගේ වැළඳලා තියෙන පුළුවන් තමන් ශරීරෙට. කායික වැඩක් තියෙන පුළුවන්. නමුත් ඔබට මානසික ලෙඩක් නෑ ඒවලි. ඔබගේ ළඟම ඥාතියෙක් ඔබ හෝ මරණයට පත් වෙන දුක ඔබට ඒ ප්‍රඥා චිත්ත චෛතසික තුල ඔබට ලැබෙන්නේ නැහැ. මරණ දුක ඔබට නැහැ. පින්නතුනි අපි කවුරුත් දුකෙන් නිදහස් වෙන්න කැමති. සමහර ඇත්තන් නිවන් දකින්න ඉක්මනට කැමති නැහැ. තව ටිකක් වැඩ දිනක් කරලා ඉතින් තව ටිකක් ගමනක් යන්න තමයි කැමති. කමක් නැහැ. නමුත් අපි කවුරු කැමති කියන තේ දුකෙන් නිදහස් වෙන්න. අපි කවුරුවත් කැමති නැහැ අඬන්න. අපි කවුරුවත් කැමති නැහැ මනසින් කියලා නෙන්න. එහෙනම් පින්නතුනි මෙන්න වැඩි උතුමද. අපේ දරුවන් කොච්චර ඉගෙන ගත්තත් අපට සැනසීමක් නැහැ මේ ධම හැර. අපේ දරුවෝ 10 දෙනෙක් වෛද්‍ය විද්‍යා පිළිබඳව මහාචාර්යවරු 10 දෙනෙක් වෙන්න පුළුවන්. අපේ ළෙන වෙලා මහලු වෙලා මරණාසන්න වෙච්ච මොහොතේ ඒ දරුවන් 10 දෙනාටම අපට කරන්න දෙයක් නැහැ. අපි අසරණයි. පින්නතුනි මේ අසරණ භාවය තුළ අපට තියෙන එකම රැකවරණය තමයි මේ සද්ධර්ම රැකවරණය. ඒ සද්ධර්ම රැකවරණය පින්නතුනි උපරිම වශයෙන් ලබා ගන්න උත්සාහ කරන්න. මේ සම්බුද්ධ ශාසනයේ තියෙන මෙවැනි කාලවකවානුවක සද්ධර්මයේ ඇහෙන වටා පිටාවක අපි ඉපදුනේ පින්නතුනි පින්කල විතරක් නෙවෙයි. මේ සඳහා පින්නතුනි අපි අපමණ ප්‍රාර්ථනා කරන්න ඇති. අපි ආත්මවාස සිය ගණන් ඉපදෙන්නේ නැති බුද්ධෝත්පාද නැති කාලවල. අපි ආත්මවාස සිය ගණන් ඉපදෙන්නේ නැති බුද්ධෝත්පාද කාලේ ඉපදුණත් මන්දබුද්ධික වෙලා ආබාධිතක වෙලා ආර්ථික දුෂ්කරතා තිබෙලා අපි ඉපදෙන්නේ නැති. මුළු ජීවිත කාලයම හරියම්ම කරන්නම කාලේ වැය කරන්න අපි ගත කරපු ජීවිත සිය ගණන් දහස් ගණන් ගෙවිලා නැති. ඒ සියල්ලක්ම වැළකීලා මගේ හැරලා ඒව වෙන ගමන් අපි ප්‍රාර්ථනා කරලා පින්කම් කරලා අනේ ධර්මයේ අහන්න හැසිරෙන විවේකේ ලැබෙන්න හොඳ රැකියාවක් ලැබෙන්න හොඳ රටක ඉන්න පරිසරයක් ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කළා තමයි මේ ටික ලැබුණේ නිකන් නෙවෙයි වෙනතුනි. ඒ ලැබිච්ච අවස්ථාවේ ආයි කියන්න එපා. දරුවගේ වැඩ තියෙනවා මේක කරන්න වෙලා නැහැ. මේ ඇඟේ අමාරුව තියෙනවා මේක කරන්න වෙලා නැහැ කියලා ආයි ආපස්සට හැරෙන්න එපා. ආපස්සට හැරුණොත් ඒක ලොකු අභාගයක්. වෙනතුනි මේ ලැබිච්ච අවස්ථාවෙන් උපරිම ප්‍රයෝජන ගන්න. හැකිතා තමන්ගේ වගකීම් හොඳට කරන්න, දරුවන්ගේ වගකීම්, රැකිරක්ෂා අධ්‍යාපන කරණේව උපරිම හොඳට කරන්න. කරන ගමන් ටික ටික හරි නිින්ද අඩු කරගනිමින් තමන් ධර්මයේ හැසිරෙන්න උපරිම කාලය කැප කරන්න. එක වාඩි වෙලා ඉන්න වෙලාවක් විතරක් නෙවෙයි. තමන් උද්‍යාවදේච්ච මොහොතේ පටන් රාත්‍රී නිින්දට යනකම් හැම මොහොතකම තමන්ගේ හිතට සතිය සම්බජානිය දෙක එකතු කර ගනිමින් හැම හුස්මක්ම ගන්න හැම හුස්මකටම සතිය සම්බජානිය දෙක එකතු කරන්න. එතකොට ඔබ හුස්ම ගැනීමයි ධර්මයේ හැසිරීමයි නිවන් දැකීමයි නිවන් මගේ යෑම ඔක්කොම එකට කරන්නගෙන බලපත් වෙනවා. එහෙම වුණොත් තමයි පින්නතුනේ අපට සැබෑවටම අවිද්‍යාව ජයගෙන අවිද්‍යාන්තකාරයෙන් සම්පූර්ණ නිදහස් වෙලා හරියට දහවල් මධ්‍යහන කාලයේ වලාකුළු නැති හසේ පූර්ණ සූර්යාලෝකයේ වගේ පේන වගේ ජීවිතයේ තියෙන සියලු අඳුරු පටල දුරු වෙලා සම්පූර්ණ ආලෝකයේ විහිදලා තමන් උපරිම ලෙස වර්තමානයේ සිට පිහිටුවා ගනිමින් උපරිම ලෙස ස්කන්ධ පංචකයේ ඇතිවීම නැතිවීම ඒ ආස්වාද ආදීනව නිස්සරණ දකිමින් දිත්තේ දිට්ඨමත්යන් කියපු විදියට දැකීම් ඇසීම් ආදී ඒ මොහොතට හටගෙන නිරුද්ධ වෙන දයන් ගැන බලන්නට උපරිම ප්‍රඥාව ලබා ගැනීම තමයි ජීවිතයේ සැබෑ ආලෝකය සැබෑ පහන කියලා කියන්නේ. අන්න ඒ පහන් ආලෝකය ලබන්නට අපි මේ ලබාගත්තු උතුම් දුර්ලභ අවස්ථාවෙන් උපරිම ප්‍රයෝජන ගන්නට උත්සාහ ගනිමු. ඒ සඳහා ඔබ හැම දෙනාටම ශක්තිය, ධෛර්යය, වාසනාව ලැබේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. පින්තුන දහම් ගැටලු තියෙනවා නම් අහන්න පුළුවන්. ආත්මභාවය නැති කරන්න බලනකොට නම් අපි කෙනෙකුට උදව්වක් කරන්න එහෙම නැත්නම් ඔය ඇත්තම දැන් සාමාන්‍ය ලෝකෙදී අපි පුද්ගල භාවයෙන් තමයි ඉන්නේ. ඇත්තම සමත භාවනා වැඩුවත් පුද්ගල භාවයෙන් තමයි ඉන්නේ. සමතේ වැඩුවත් දැන් අපි මෛත්‍රී භාවනාව ආනාපාන සතිය ආදී හරි. සමසතරිස් කර්මස්ථානම අපි වඩනකොට වඩන්නේ ආත්ම දෘෂ්ටි මත ඉඳගෙනම තමයි. ඒකේ කතා දෙකක් නැහැ. හැබැයි ඒ හිත සමාධිමත් වෙන ගමන්ම අපි ටිකෙන් ටික හුරු කරනවා මේ අනිත්‍යතාවය. දන් දෙන මොහොතේ අපිට ක්ෂණික විදර්ශනා තුළින් බැරි වෙන පුළුවන්. හැබැයි ඒකිනුත් අපි ශක්ති උපයාගෙන අපි කරන්නේ අර සමත විදර්ශනා දෙකට උපකාර ලබා ගැනීම එකයි කරන්නේ. හැබැයි මේ පැත්තෙන් සමතේ වඩමින් අපි විදර්ශනාව දිනු කරපු කෙනාට එයා දක්සයි මේ මොහොතේ මේ දානමේ පින්කමට සහභාගී වුණා කියලා කියන්නේ මේ මොහොතේ තමන්ගේ ඇසෙන් එක රූපේ දැකලා මේ මොහොතේක හටගත්තා එතන නිරුතුණා අරක ඇතැම් විට අපට එවලෙම හිතන්න බැරි වෙන පුළුවන්. හැබැයි ඒක පස්සේ හරි අපි ඒක හිතනවා. දැන් දානේ පූජා කරන අවස්ථාවේ දැන් මේ පිරිකර පූජා කර කියමු. දැන් මේ පූජා කරන අවස්ථාවේදී එකපාර ඇතැම් විට මේ චේතනාවේ අනිත්‍යතාවය බලන්න බැරි වෙන පුළුවන්. එතකොට මේ පූජා කරනකොට ඒ පූජා කරපු වෙන සත්පුද්ගල සංඥාවෙන් සුවපත් වේවා කියලා අපිට ප්‍රාර්ථනා කරන්න පුළුවන්. හැබැයි තාම පස්සේ දක්ෂ වෙනවා මේ ආයි එක සිහි කරනකොට ආ මේ සිතවිල්ල දැම්ම හිතන මොහොතේ මේකේ අනිත්‍යතාවය බලන්න තමන් දක්ෂ වෙනවා. එහෙම අපි පස්සේ තමයි වෙන්නේ ඇත්තෙම. අර අපි කියන්නේ කලන්න දිරිලි වගේ ටිකින් ටික ආලෝකේ වැඩි වෙන හැටි. ඒ වගේ තමයි අපි මුලදී කරන්නේ. හැබැයි අපි දිනු වෙන දිනු අපි දක්ෂ වෙනවා ඒ මොහොතේ ශනික වේ ඉන්ද්‍රිය ක්‍රියාත්මක වෙනකොටම ඒක අනිත්‍ය දකින්නත් අපි හුරු වෙනවා. ඒ කියන්නේ පින්කමක් කරන ලෑ අපි එකපාර අපට අනිත්‍යම් බලන්න බැරි වුණා කියලා කියන්නේ අපේ සම්පේ දර්ශනා දෙක තාම ශක්තිමත් නැහැ කියන එක ඒක. මේක ශක්තිමත් වෙනකොට මේ පැත්තෙක් තා හිතල තියන දෙයක් නැහැ ඇත්තෙම. දැන් අපි පාරේ යනකොට අසුචි ගොඩක් දැක්කහම අපට වැරදිලමත් අපි අතින් ගන්නවද? සක් වෙලා ගන්නවද? වැරදිලම අමතක වෙලාව? නැහැ නේ නේ අපිට බෑනේ කරන්න එහෙම. අන්න ඒ වගේම තමයි වෙන්න තුනේ. අපි මේ ප්‍රඥාවෙන් ඉහළට යන්නේ යන අපට අනිත් විදියට හිතන එක ආත්ම දෘෂ්ටියෙන් හිතන එක හිතේ පීඩාවක් වෙනවා. අර සාමාන්‍ය ලෝකයේ පින්කම කරනේ හාමුදුරුවත් ගැන ගුණ කතන කරන දැන් කඩෙන පින්කම කළා හුඟාලක වර්ණාවක් කළා කියලා ඒ මට්ටමේ ඒ බුද්ධි මට්ටමේදී ඒකෙන් තමයි සතුට වෙන්නේ. හැබැයි මේ ඉහළට යනකොට අරම හිතීමත් එයාට හිතේ පීඩාවක් ඒක. ඊට වඩා සහනය එහෙම හිතනකොටම ඒ කියන්නේ කිතාවේ දකින්න එක තමයි යාට සහනය වෙන්නේ ඊට පස්සේ. ඒක ඉබේ බලෙන් කරන්න බෑ ඇත්තෙම. දැන් බුදුහාමුදුරුවෝ සඳහන් කරනවා අලුත පැටව දාපු එළදෙනෙක්ගේ ළඟට ගිහිල්ලා ඒ එළදෙනෙක්ගේ බුරුල පැත්තකින් තියෙද්දී ඒ ඉරිද එළදෙනෙක්ගේ මේ අනෙන් අඟ කියලා කියන අඟෙන් අදිනවා අනේ කිරියෙන්න කිරියෙන්න කියලා අදිනවා අපි. එනවනේ කිරි කිරියන්නේ නැහැ. හැබැයි ඒ දෙනගේ ළඟට ගිහිලම අපි බුරුලට අත තියලා අනේ කිරියන්න එපා කිය කිය මේ කරනවා අපි අදිනවා. කිරි නොයනවද? එපා කිව්වත් එනවනේ. අන්න ඒ වගේ තමයි මේ ධර්ම මාර්ගය තුල ඉහළට යද්දී අපට බලෙන්වත් ඒ ධර්මයෙන් පිට දෙයකට තුල යන්න බෑ. අපි අකමැති වුණත් ඒෙන් පිටට අපට හිතන්නත් බෑ. අපි ධර්මයේ තුලමයි ඉන්නේ. දැන් අපි තට්ටු පහක ගොඩනැගිල්ලක් උඩ ඉන්නකොට අපට නිතරම හිතෙනවද මං තට්ටු පහේ ගොඩනැගිල්ලේ තට්ටු පහේ ඉන්නේ තට්ටු පහේ ඉන්නේ කියලා නිතර හිතනවද? නැහැනේ. ගියාට පස්සේ උඩ දැමේ පිනතුනේ කාර්යාලය හැම ඇතිනේ උඩ තට්ටු වල සමාඩ ලොකු බිල්ඩින් වල. ඒකේ ඉන්නකොට Taman හිතෙන්නේ නැහැ දැන් මේ තට්ටු පහක උඩ ඉන්නේ කියලා. හැබැයි බැරි වෙලාවත් අමතක වෙලා ජනෙලෙන් එළියට පනිනවද Taman? නැහැනේ නේ. එතකොටම දන්න දැන් උඩ ඉන්නේ කියලා. අන්න ඒ වගේ තමයි සාමාන්‍ය ලෝකයේ තුල යා ඉන්නකොට සාමාන්‍ය දෙට හිටියට එයාට ඒ සීමාවෙන් එහාට යන්නේ නැහැ. ඒ සීමාවට එනකොට යා දන්නවා වැරදීමක් වෙන කෙනෙක් යා දන්නවා සම්පූර්ණ අවධානය යයි. එතකොට සාමාන්‍ය මට්ටමේදී අකුසලෙන් මිදෙනවා කම්මස්කර සම්මාදිට්ඨිය ඉඳලා කුසල කරනවා. එහෙම ඉන්නකොට යාට අකුසලයක් ඇති වෙන්නේ නැහැ. ඉහළ මට්ටම යනකොට සාමාන්‍ය කුසලයක් කම්මස්කර සම්මාදිට්ඨිය ඉක්මෝලයා ලෝකෝත්තර සම්මා දිට්ඨිය තුල මෙයා ඉන්න කෙනෙක් බවට පත් වෙනවා. ඒකේ අඩුවක් තියෙනවා නම් අඩුව කියලා කියන්නේ ඒ අපේ මඩුවක් තමයි. එක්කෝ අපේ හිත සමාධිමත් නැහැ, සතිය දිනු වෙලා නැහැ. නැත්තං ඒ දිනු වෙච්ච සතියට අපි ප්‍රඥාව සිහි කරලා නැහැ හරියට ඒක. ඇත්තෙන්ම සමත භාවනා සියල්ලක්ම පුද්ගල භාව මැද තමයි ඉන්නේ. සමතෙන් කරන්නේ හිත එකඟ කිරීම. හිතේ විචිතල තියෙන ගතිය කාර්මොන්ට අරගෙන හිත සමාධිමත් කරගැනීම සමතෙන් කරන්නේ. එතනින් ප්‍රඥාව දිරු කිරීම නෙවෙයි කරන්නේ. චිත්ත භාවනා පඤ්ඤා භාවනා කියලා දෙකක් තියෙනනේ. චිත්ත භාවනා කියන්නේ සමතය. ඒකෙන් වෙන්නේ පුද්ගල සංඥා දුරු කිරීම නෙවෙයි. ඒකෙන් වෙන්නේ සිත සමාධිමත් කිරීම. විසිරලා තියෙන සිත ඒ කර්මොන්ට ගන්න එක. ඒක හරියට කියනවා ගොයම් කපන කෙනෙක් එක අතකින් ගොයම් ඉදන් අල්ලගත්තා වගේ කියලා. ප්‍රඥාවෙන් නිදර්ශනාව අනිත් අත වගේ දැක ඇත්ත තියෙන අතින් ඒ අතින් තමයි කපන්නේ. මේ පැත්තෙන් ඉත සමාධිමත් කරන එතන පුද්ගල සංඥාවෙන් ඉන්නේ. එකපාර වරක්වන්න බෑ. ඒකත් ඉන්නකොට මේ සමාධිමත් වෙච්ච කමන් ටිකෙන් ටික පුද්ගල සංඥා දුර වෙන විදිහට නිදර්ශනයක් බලනවා. ඒක තමයි දැක ඇත්තෙන් ගොයම් කපනවා වගේ කියලා කියන්නේ. ඒකේ වාරය කාලය පුළුවන් තරම් වැඩි කරගන්න ඕනේ. ඒක තමයි තමයි දක්ෂතාවය කියලා කියන්නේ. හොඳයි පින්නකින් අපි හුඟක් වෙලා ගත්තා. ඉතින් හැම දිනාටම බොහොම පිං හුඟක් වෙලා බොහොම අවධානයෙන් බණ ඇහුවා. ඉතින් මේ ශ්‍රවණය කරපු දහම් කරුණු තවදුරටත් හිතන්න මේ පත්‍රිකාවක් තියාගෙන කියවලා තවත් දැනුම දිනු කරගන්න. අද කරපු කතාව දේශනය සම්පූර්ණයෙන්ම මේකේ සාරාංශයක් විදියට කරුණුත් එක්ක පාළි පාඨ සූත්‍ර පාඨ තැනුත් එක්කම මේ අත්පත්‍රිකාවේ තියෙනවා. මේක අරන් කියලා කියවන්න, මේක එපා නම් පන්සලේ තියලා යන්න, තැන් තැන් වල දාන්න එපා. ඒක ධර්මයට අගෞරවයක්. මේකත් කියවනකොට තවත් තමන්ගේ දැනුම දියුණු වෙයි. වැදගත් ඒවා තියෙනවා නම් ඉරි ගහලා හොඳට බලන්න. ඉතින් ඒ සඳහා තමන්ට කවදොරට ධර්මයේ හැසිරෙන ශක්තිය ධෛර්ය වාසනාව ලැබෙන්න කියලා අපි ප්‍රාර්ථනා කරනවා. රැස් කරගත් මේ උතුම් පිණ ආනිසංසයෙන් අපනමින් මියගිය ඥාතීන්ද මේ පින් අනුමෝදන් වෙත්වා. මියගිය පින් බලාපොරොත්තුෙන් කිසියම් ඥාති පිරිසක් වෙත්නම් මේ පින දැක සතුටු සිතින් ඒ අත්සන් කරන ලද පින්කමක් සේ අනුමෝදන් වෙත්වා. ඒ වගේම සසර සිටින යම්තා පින් අපේක්ෂාවයෙන් සත්‍යමේ විශ්වය තුර සිටිත්නම් ඒ හැම දෙනාමත් ඔවුන් විසින් කරන ලද පින්කමක් සේ සතුටු සිතින් පින් අනුමෝදන් වෙත්වා කියන ප්‍රතුමෙන් අපේ මියගිය ඥාතීන්ටත් පුණ්‍ය අනුමෝදනා කරමු. ඉදං මේ ඥාතේනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදං මේ ඥාතේනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදං මේ ඥාතේනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. රැස් කරගත් මේ සියලු පුණ්‍ය ධර්මයන් සම්මා දෘෂ්ටික දෙවියන්ට අනුමෝදන්ව පිනතුන් සිදු කරන සියලු දැහැමේ කටයුතු හොඳින් සිදු කර ගන්නටත්, ඒ වගේම තමන්ගේ ආදරණීය ජීවත් වෙන මව්ද මාපියන් ආදීන්ට චිර ජීවනයේ ආරක්ෂාව රැකවරණය පිණිසත් දෙවියන්ගේ ආරක්ෂාව සැලසේවා පින් අනුමෝදන් වන දෙවියන්ගේ ආශිර්වාදයෙන් කියන පැතුමෙන් අපේ දෙවියන්ටත් පුණ්‍ය අනුමෝදනා කරමු. ආකාශට්ටා ච බුම්මට්ටා දේවා නාගා මහිද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත्वा චිරං රක්ඛන්තු සාසනං. ආකාශට්ටා ච බුම්මට්ටා දේවා නාගා මහිද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත्वा චිරං රක්ඛන්තු දේශනං. ආකාශට්ටා ච බුම්මට්ටා දේවා නාගා මහිද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත्वा චිරං රක්ඛන්තු ත්වං සදා. හොඳයි, මේ අලුත් අවුරුද්දක් ආරම්භ වෙච්ච මොහොතෙහි පළවෙනි පොහොය දවසේහි පිනතුන් ඉතාම ශ්‍රද්ධාවෙන් විහාරස්ථානය කරවිදෙල්ලා සිල සමාදන් වුණා. ඉතින් තමන්ගේ මේ අවුරුද්දටම ලොකු ආශිර්වාදයක් ලැබෙන උතුම් පින්කමකට සහභාගී වුණේ, ලොකු කුසලයක් සිද්ධ කරේ. ඉතින් අද පටන් මේ අවුරුද්ද පුරාම සිල් ගන්නට අදිස්ථාන කරගන්න. ඒ වගේම මේ අවුරුද්ද පුරාම දිනකතාම විනාඩි 10ක් හරින් භාවනාවට නැඹුරු වෙන අදිස්ථාන කරගන්න. හැමදාම පුළුවන් නම් අඩුගානේ බුද්ධ පූජාවට ගිලම්පස් එකක් හෝ තැන් වේදුරක් හෝ පූජා කරලා තමන්ගේ දානය සම්පූර්ණ කරගන්න උත්සාහ කරන්න. ඒක තමන්ට ලොකු ආශිර්වාදයක් වෙනවා තමන්ගේ ජීවිතයට. ඉතින් එහෙම කටයුතු කරලා තමන්ගේ මුළු ජීවිත කාලයම වැඩ වඩා සඵල කරගන්නටත්, වැඩ වඩාත්ම ධර්මයේ තුල හැසිරෙන්නටත් අද ඔබ රැස් කරගත් මේ පින හැම දිනාටම ඒකාන්තයෙන්ම හේතු වාසනා වේවා. පින තුනගේ මෙලොව ජීවිත සුවපත්ව, පරලොව ජීවිත සුවපත්ව, ප්‍රාර්ථනානුකූලව උතුම් වූ නිවන් සුවයසන සේවා කියලා ප්‍රාර්ථනා කරමු. දුක්ඛම් පන්තාච නිදුක්ඛා, භයං පන්තාච නිබ්බයා, සෝකම් පන්තාච නිස්සෝකා, අන්තු සම්දේති පානිනෝ. දුකින් පේලෙන සත් දුකින් මිදෙත්වා, බියෙන් පේලෙන සත් බිය නැති වෙත්වා, සොරින් තැවෙන සත් සොම්නස් වෙත්වා, නිතින් මේ හැම සත් සුවපත් වෙත්වා. හැම දිනාටම තෙරුවන් සරණයි.